සංසාර සාරෝග විනීතනිසං සන්නේත සාතං සුචිසාර දේසං සන්දේරකං සන්න තනුපලාසං සංලාපදේසිං පනමේ විසාසං සංසාභිගංකේවලමෝහනාසං සන්නාහකන්මාරරණේ විසේසං සංසේවිතං දාසිමුදාරහාසං සංහාර ධම්මං පනමේ සදාසං සන්දාසගන්නාසිත පාපනාසං සන්නාපදන්සිං හතගෝරපාසං සම්පාරගාමින් සුචිසාරවාසං සංවාර සංඝං පනමේ රසාසං නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස ද්වේමේ භික්ඛවේ පුංගලා දුල්ලභා ලෝකස්මින් ඛතමේ ද්වේ යෝච පුම්බකාරේ යෝච කතඤ්ඤෝ කතවේදී ඉමේ කෝ භික්ඛවේ ද්වේ පුග්ගලා දුල්ලභා ලෝකස්මින්ති සදහවත් වාසනාවන්ත පින්නතුනි ධර්ම ශ්‍රවණය කරන වේලාව අපේ ජීවිතයේහි ඉහළම කුසලයක ආනිසංස භුක්ති විඳින වේලාවක් තමයි ධර්ම ශ්‍රවණය කිරීම කියලා කියන්නේ. ධර්ම ශ්‍රවණය මෙන්ම ධර්ම දේශනය ශ්‍රාවක දේශක ඔබ මට දෙපිරිසටම විමුක්තායතනයක් සිත කෙලසුන්ගෙන් මිදෙන අවස්ථාවක් විදිහට දක්වලා තියෙනවා. එය සිදුවන්නේ අපේ හිතේ කුසලය අඛණ්ඩව දිනු වෙන්නට ඕන ධර්මශ්‍රවණය කරන අතරේදී. සමස්ත බුදුදහම කියන්නේ පින්නතුනි එක පැත්තකින් සමතේ දිනු කිරීම, අනිත් පැත්තෙන් විදර්ශනාව දිනු කිරීම. තවත් විදිහකින් කියනවා නම් එක පැත්තකින් කිසියම් සමත කමඨහනක් භාවිත කරගෙන විශේෂයෙන්ම මෛත්‍රී භාවනාව පාදක කරගෙන අපේ හිත නීවරණ වලින් පිරිසුදු කර ගැනීම. අනිත් අතින් විදර්ශනාව පාදක කරගෙන හිතේ තියෙන අවිද්‍යා නීවරණය දුරු කරලීම. මේ ධර්ම දේශනාව පුරාමත් ඔබ දක්ෂ වෙන්නට ඕන විශේෂයෙන් මෛත්‍රී භාවනාව තුළ ඔබේ හිත පවත්වා ගන්නට. ඔබේ හැට කිසියම් කෙනෙක් පේනවා නම් ඒ හැමදේනම සුවපත්ත්වවා කියන හැඟීම ඇති කරගන්න. ඔබේ කනට කිසියම් කෙනෙකුගේ ශබ්දයක් ඇහෙනවා නම් ඒ ඇහෙන හැම වෙලාවෙම මෛත්‍රී සිතුවිල්ලෙම ඉන්න. ඒ සද්දය කරන්නේ ඒ වැඩක් කරන කෙනෙක්. ඇතැමිට ඔබ වෙනුවමයි ඒක කරන්නේ. ඇතැමිට ඔබට තේ වතුර ටිකක් හදන වෙන්න පුළුවන්. ඔබ කෑම කාපු භාජන ටික මේ වෙලාවේ ඒ අය හොදමින් ඉන්න පුළුවන්. ඒ නිසා ඒ අය ගැන මෛත්‍රී සිතුවිල්ලෙන් ඉන්න ඔබේ දෙසවනට සද්දයක් ඇහෙන අවස්ථාවකදී. ඇතැමිට වාහනයක සද්දයක් ඇහෙන පුළුවන්. ඔබ යන කඩේට බඩු ටිකක් ගෙනියන ට්‍රක් එකක් වෙන්න පුළුවන් යන්නේ. එනිසා හැම වෙලාවෙම මෛත්‍රී සිතවිල්ල සහිතවම වාසය කරන්න. අනිත් අතින් තමන්ගේ හිත ගැන නිතර සැලකිල්ලෙන් සතිමත්ව ඉන්න. මේ වෙලාවේ තමන්ගේ හිතේ ස්වභාවය මොකද්ද කියන එක ගැන හොඳ අවධානයෙන් ඉන්න. මේ වෙලාවේ තමන්ගේ හිතේ තියෙන්නේ කුසල අරමුණක්ද අකුසල අරමුණක්ද කියන එක ගැන හොඳ අවධානයෙන් ඉන්න. ඒ අතරත් විශේෂයෙන්ම මේ වෙලාවේ සමෝහං වා චිත්තං වේතමෝහං වා චිත්තං කියන අවස්ථා දෙකෙන් කොයි මොහොතේද තමන් ඉන්නේ කියලා හිතාගන්න. සමුහං වාචිත්තං කියලා කියන්නේ මොහ සහිත සිතක්ද මේ වෙලාවේ තියෙන්නේ. විත මොහං වාචිත්තං කියන්නේ මොහේ දුරවෙච්ච හිතද තමන්ගේ හිතේ තියෙන කියලා බලන්න. කොහොමද බලාගන්නේ? ඔබේ හිතට රූපයක් මැවෙන මොහොතෙහි ඔබ හිතුවොත් ඒ තේන රූපයේ බාහිර ලෝකයේ ඒ විදියටම මේ මොහොතේ තියෙයි කියලා. දැන් මියස් දෙකට පේන රූපෙකුත් තියෙනනේ. ඒ රූපය වුණත් මේ වෙලාවෙම මට පේන රූපේ මේ පේන කියලා හිතුවොත් මතක තියාගන්න අවිද්‍යාවෙන් ඉන්නේ. ඒ වගේම ඒ පේන රූපේ නිරුද්ධ වෙලා මගේ මනෝවිඤ්ඤාණයෙන් තේරුම් ගන්න අවස්ථාවේ මා ඉන්නේ කියලා හිතුවොත් ඔබ අවිද්‍යාව දුරු කරමින් ඉන්නේ. ඔබේ කනට ශබ්දයක් ඇහෙනකොට, නාසයට ගඳ සුවඳක් දැනෙනකොට, ඔබේ ශරීරයට පහසක් දැනෙනකොට නිතරම රූපයකුත් එක්කයි මතක් වෙන්නේ. අන්නේ මතක් වෙන වෙලාවේදී අප රූපයට හිත බැඳිලා හිටියොත් අප අවිද්‍යා සාගතවයි ඉන්නේ. ඒ රූපය තුලින් එන දුක් සැප ටික විඳින්නට ඕන. එකෙන් අපට කිසියම් විදයක ආස්වාදයක් ලැබෙන්න පුළුවන්, සතුටක් ලැබෙන්න පුළුවන්. හැබැයි ඒ සතුට වැඩි වෙලාවක් තියාගන්න බෑ. ඒක ඉක්මනින් වෙනස් වෙනවා. අල්ප ආස්වාදයි බහු ආදීනවයි. ඇස කන නාසාදී පංච ඉන්ද්‍රයන්ට පාදක කරගෙන ලබන රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මේ අරමුණු පහේ ලක්ෂණය මේක. ආස්වාදයක් තියෙනවා. හැබැයි ආස්වාදී තාම ටිකයි. ඒ ආස්වාදී විඳ පමණට අනිත් පැත්තෙන් දුක් ටික විඳින්න සිද්ධ වෙනවා. හැබැයි අප තීරුම් ගත්තොත් මේ රූපේ නිරුද්ධ වෙච්ච රූපයක් කියන එක ඔබට කවුරු මතක් වුණත් ඒ මතක් වෙන්නේ අතීතයේ දැකපු රූපයක්. ඔබේ මනෝවිඥාණයෙන් දැන් තමන්ගෙම සිත කියවන අවස්ථාවක් කියලා දක්ෂ වෙන්න. මෙන්න මේක තමයි විද්‍යාවෙන්, ප්‍රඥාවෙන්, නුවණින්, සම්මාදිටියෙන් ඉන්නවා කියලා අප කියන්නේ. එනිසා මේ දේශනය පුරාම අප දක්ෂ වෙමු. එකහතකින් ලෞකික මට්ටමේ තියෙන ඉහළම කුසලයේ සහිතව ඉන්න, අනිත් පැත්තෙන් ලෝකෝත්තර මට්ටමින් අප දක්ෂ වෙන්නට ඕන මේ නිරුද්ධ වෙච්ච රූපය තේරුම් ගන්නටත්. ඒ නිරුද්ධ වෙච්ච රූපය දකින සිතත් දිගට තියෙන එකක් නෙවෙයි. ඒකත් හේතුක ඇති කාලේ හටගෙන හේතු නිරෝධෙන් එතනම නිරුද්ධ වෙන ස්වභාවයක් කියලා බලන්න දක්ෂ වෙන්න. නාම රූප දෙකේම නිදහස් වෙන ක්‍රමය මේක. සමස්ත බුදුදහම කියන්නේ මේක පින්නතුනි. ඒකාතකින් සමතේ දිනු කිරීම, සමතේ දිනු කරන්න අපේ වෙනත් දෙයකට නෙවෙයි, අපේ හිතේ තියෙන නීවරණ විස්කම්බන වශයෙන් යටපත් කරගන්නටත්. ඒ හිත නීවරණයන්ගෙන් යටපත් කරගත්තු පමණට හිත බොහොම ලස්සනයි, හිත ප්‍රභාස්වරයි. ඒ ලස්සන හිතෙන් සමාධිමත් වෙච්ච සිතෙන් මෙන්න මේ ලෝක යථාර්ථය, ස්කන්ධ, නාම රූප, නැත්නම් සිත, කය කියන මෙන්න මේ ස්වභාවයන්හි අනිත්‍යතාවය හේතු ඇති කාලේ හටගෙන හේතු නිරෝධේ නිරෝධේ දකින්නයි අප සමතය වඩන්නේ. ඒ සමත විපස්සනා දෙකටම පාදක වන්නේ සීලය. අපේ කායික වාචික සංවරය මේ වෙලාවේ අප උපරිම මට්ටමින් තියාගෙන ඉන්නවා. එනිසා සීල, සමාධි, ප්‍රඥා තමයි සමස්ත බුදුදහම. මේ ඔස්සේම තමන්ගේ හිත හැකිතාක් දුරට පවත්වා ගන්න උත්සාහ කරන්න. මේ දහම් මගේදී අපට ලැබෙන ප්‍රධානතම ආනිසංසය තමයි දහම් පිළිපදින්න ආරම්භ කළ මොහොතේ පටන්ම අප සතුට විඳින්නත් ආරම්භ කළා වෙනවා. වෙනත් විදියකින් කියනවා නම් ධර්ම ශ්‍රවණය කිරීම ආරම්භ කළ මොහොතෙමයි ධර්ම පුහුණුවත් පටන් ගන්නෙ. බණහල ගිහිල්ලා ඉවර වෙලා ගෙදරදී ප්‍රැක්ටිස් කරන එකක් නෙවෙයි මේක පින්නතුනි. හෝම්වර්ක් මුකුත් දෙන්නේ නැහැ මේකෙදි. පන්තියේදීම තමයි ඔක්කොම එක්සර්සයිස් දෙන්නේ. ඒ නිසා මෙතෙන්දිම ඔබ දක්ෂ වෙන්නට ඕන මේ දහමේ උපරිම ටික රැගෙන නැගිටින්න. මේ සද්ධර්මය අපට ලැබෙන මොහොත, ධර්මය පුහුණු කරන මොහොත, ධර්මය පුරුදු පුහුණු කරන පමණට පින්නතුනි අපට අදට වඩා හොඳ හෙටක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න අවශ්‍යතාවයක් නැහැ. අපට තියෙන වටිනාම, හොඳම, සතුටුම, ලස්සනම අවස්ථාව තමයි මේ ගත වෙන වර්තමාන මොහොත. ධර්මයේ සන්දිට්ඨික, අකාලික කියන ගුණ දෙකේ තියෙන ලක්ෂණය මේක. ඒ දහම අප පිළිපදින, ශ්‍රවණය කරන, ඒ දහමේ හැසිරෙන මොහොත පින්නතුනි සැබවින්ම අප දුකෙන් නිදහස් වෙච්ච අවස්ථාව. ඒ දහමට නිසි ආකාරයෙන් අපි සිහිය සහ නුවණ යොදලා ඒ බණ ඒ ධර්මයේ ශ්‍රවණය කරනවා නම් අපට ඒ මොහොතේ අපේ ශරීරයට කොයිතරම් ලැඩක් තිබුණත් අපට ඒක මතක් වෙන්නේ නැහැ. ඊට වඩා ධර්මයෙන් ලැබෙන සතුට ඒ ධර්මයෙන් ලැබෙන ප්‍රීතිය ඉහළයි. ඒ වගේම අපේ ශරීරයට කොච්චර වයස වුණත් ඒ වයස Tamante ඒ වෙලාවේ දැනෙන්නේ නැහැ. මේක තමයි අප ජරා ව්‍යාධි දෙකෙන් නිදහස් වෙන මාර්ගය. ඒ විතරක් නෙවෙයි මේ දහම් මගේම තමයි අප මරණයෙන් නිදහස් වෙන්නේ. මිය ගිහිල්ලා ඊළඟ ආත්ම භාවයෙන් නෙවෙයි පින්තුනි ජරා මරණ වලින් නිදහස් වෙන්නේ. ජරා මරණ වලින් නිදහස් වෙන්නේ ජීවත් වෙලා ඉන්න කාලෙදිමයි. ජරා මරණ ව්‍යාධි ධර්මතාවයන් අපට එනවා. නමුත් ජරා ව්‍යාධි මරණ දුක් අපට එන්නේ නැහැ. ධර්මතාවය එකක් දුක කියන එක එකක්. ජරා ධම්ම කියන එක එකක් ජරා දුක කියන එක එකක්. මහලු වීමේ ස්වභාවය හැම සත්වයකටම හැම ජීවියෙකුටම හැම ස්වභාවයකටම තියෙනවා. හටගත්තු දේ විනාශ වෙනවා. නමුත් ඒකෙන් දුක එන්නේ අප ඒක තමන්ගේ කරගත්තු පමණට. අන්න ඒ නිසා බුදුදහමෙන් අපට මග හසර විවර කරලා දෙන්නේ මේ මොහොතෙම පින්නතුනේ ජරා ව්‍යාධි මරණ වලින් නිදහස් වෙන්න. එනිසා වර්තමානය තුල උපරීම ලෙස තමන්ගේ හිත පවත්වා ගන්නට උත්සාහ කරන්න පින්නතුනේ අප මේ ලබාගත්තේ ඉතාම දුර්ලභ අවස්ථාවක්. එක අතකින් සුගතිය අනිත් අතින් බුද්ධෝත්පාදය. ඒ සියල්ලටම වඩා බුද්ධෝත්පාදය ලැබපු අයත් මේ ලෝකේ ඉන්නවා. නමුත් පින්නතුනේ ඒ බොහෝ දෙනාට ධර්මයට සමීප වෙන්න ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ධර්ම ශ්‍රවණය කරත් මේ වගේ පහසු විවේක නිදහස් පරිසරයක ඉඳගෙන ඒ ධර්මයේ ශ්‍රවණය කරන්න හෝ ධර්මයේ හැසිරෙන තරම් බොහෝ දෙනාට භාග්‍ය සම්පත්තිය නැහැ පින්නතුනි. මේ සියල්ලක්ම ඔබ ලබලා ඉන්නේ මේ මොහොතේ. අන්නේ ගැන ඔබ නිතරම සතුට වෙන පින්නතුනි. ඒ සතුටත් එක්කම මේ ආධ්‍යාත්මික ගමන මගේ හැකිතාක් දුරට ඉදිරියට යන්නට අදිස්ථාන කරගන්න. අද අප ධර්මදේශනාව සඳහා මාතෘකාව වශයෙන් තෝරාගත්තේ අංගුත්තර නිකායෙහි දුක නිපාතේන එක්තරා සූත්‍ර පාඨයක්. භාගතුන් වහන්සේ දේශනා කරනවා ද්වේමේ භික්ඛවේ පුග්ගලා දුර්ලභා ලෝකස්මින් කියලා. මේ ලෝකයේ දෙන්නෙක් ඉන්නවා දුර්ලභයි කියලා. කවුද දෙන්නා? කතමේ ද්වේ යෝච පුබ්බකාරේ. යම් කෙනෙක් කෙනෙකුට මුලින් උදව් කරනවා නම් මුලින් උදව්වක් කරන කෙනා දුර්ලභ කෙනෙක්. ඊළඟට යෝච කතඤ්ඤෝ කතවේදී පුග්ගලා දුර්ලභා ලෝකස්මින්. යම් කෙනෙක් කළගුණ දන්නවා නම් අන්නේ කළගුණ දන්න කෙනා දුර්ලභයි කියලා දේශනා කළා. යෝච පුබ්බකාරේ යෝච කතඤ්ඤෝ කතවේදී. යම් කෙනෙක් කෙනෙකුට මුලින්ම උදව් කරනවා නම් වෙනත් කෙනෙක්ගේ උදව්වක් ලැබෙන කලින් උදව් කරනවා නම් අන්න ඒක නා ලෝකේ දුර්ලභයි. ඒ වගේම උදව්වක් කරපු කෙනෙක්ගේ ඒ උදව්ව මතක තියා ගැනීම සහ පුළුවන් නම් නැවත යාට ප්‍රතිඋපකාර කිරීම මෙන්න මේක කරන කෙනා දුර්ලභයි කියලා. පින්නතුනි යෝච පුබ්බකාරී කෙනෙක් සුවිශේෂ ගුණයක්. වෙනත් කෙනෙක් තමන්ට උදව්වක් කරන කලින් තමන්ට යාට උදව්වක් කරනවා නම් එහෙමයි. කවුද මේ ලෝකේ? ඔව්, දැන් අපිට පේන විදියට ගත්තොත් අපේ අම්මා තාත්තා දෙන්න. අපේ අම්මා තාත්තට අපි කලින් උදව් කරේ නැහැ. අප මව කුසේ පිළිස්සන ගත්ත මොහොතේ ඉඳන්ම එයයි අපට උදව් කළා. මේ ලෝකේ බිහි වෙලා ඉගෙන කියාගෙන ඔක්කොම කරේ අපි අම්මා තාත්තා දෙන්න. අපි කලින් උදව් කළ නිසා නෙවෙයි එයට අපට උදව් කළේ. එයයි දුර්ලභ පිරිස. ඊළඟට පින්නතුනි අපට මේ ධර්මයේ රැගෙන ආපු මේ ස්වාමින් වහන්සේලා සේවා 25කට අධික කාලයක් මේ සද්ධර්මය ඉගෙන කියාගෙන භාවිත කරමින් පුහුණු කරමින් මතක තබා ගනිමින් පරපුරෙන් පරපුරට සේවස් 25ක් අඛණ්ඩව රැගෙන අවිල්ලා අප වෙනුවෙන් දුන්නේ අපේ උන්වහන්සේලාට කලින් උපකාර කළ නිසා නෙවෙයි. උන්වහන්සේලාත් මෙන්න මේ පුබ්බකාරී කියන ගුණය යුක්තයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ කෙනෙක් පින්නතුනි අප මේ ලෝකේ පහළ වෙන්න කල්ප ගානකට කලින් ඉඳලා සම්බුද්ධත්වයේ සඳහා පාරමිතා පුරලා තාම සුවිශේෂී පරිත්‍යාගයක් කරලා අප වෙනුවෙන් මේ දහමක් අනාවරණය කරලා මේ දහම ලෝකෙට දේශනා කරපු උත්තමයන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේත් සංඝරත්නයත් අපට කරපු උපකාරය පින්නතුනි. අන්නේත් එක බලන්න අප කොයිතරම් ලෝකයට ප්‍රත්‍යපකාර කරන්න ඕනද කියලා. ඒ වගේම බලන්න පින්නතුනි, අප වටා පිටාවේ හැරෙනකොට කී දෙනෙක් නම් අපි වෙනුවෙන් උදව්පකාර කරනවද? අපේ ඇඳුම් ටිකේ ඉඳන්, අපේ ආහාර පාන ඉඳන්, අපේ උදෑසන අවදි වෙච්ච මොහොත පටන්, අපට උදේට මෝන සෝදන්න වතුර ටික එවන කෙනේ ඉඳන්, රාත්‍රියේ නිින්දට යෑම දක්වා අතර පරාසය තුල පින්නතුනි, කොයිතරම් දෙයක් අපට ලෝකෙන් සිද්ධ වෙනවද කියලා. ඒ දිනපතා අපේ දෛනික දිනචරියාව. අනිත් පැත්තෙන් අප මව් කුසේ ඉපදිච්ච මොහොතේ පටන් අපි මේ ලෝකෙට බිහි වෙලා ඉගෙන කියාගෙන වයසට ගිහිල්ලා මිය ගිහිල්ලා මිය ගියාට පස්සෙත් අපි වෙනුවෙන් ලෝකයේ අය පින්කම් කරලා පින් අනුමෝදන් කරනවා පින්නතුනි. කොයිතරම් සත්පුරුෂ ලෝකයක්ද මේ අපට තියෙන්නේ. එවැනි ලෝකකින් ආය හැටියට අපි මේ වගේ උතුම් දහම ශ්‍රවණය කරපු ශ්‍රාවකයන් විදියට අප ලෝකයට කොයිතරම්නම් කෘතවේදී වෙන්න ඕනද? මෙන්න මේ කෘතවේදී කියන ගුණය පෙන්වතුනි මානව වර්ගයාගේ ඉතිහාසයේහි බොහෝ කලක පටන් පැවතියා. මීට වසර දසදහස් ගානකට කලින් මිනිසා බාහිර පරිසරය දෙස බැලුවා. බලනකොට හොඳ පේනුණා මේ ඉර පායනවා. ඉර පෑයීමත් එක්කම තමයි ජීවිතේ හුඟා සම්පත් ලැබෙනවා. ගහකොළ, සතාසි උපාවා, වැස්ස, සඳේ ආලෝකය මේ බොහෝ දේ ලැබෙන්නේ මේ සූර්යා නිසා කියලා ඒගොල්ලන් කල්පනා කළා. ඒ අය මේ ස්වාභාවික වස්තුන් ජීවී පුද්ගලයන් විදියට සැලකුවා. එයට කෘතඥතාවය දැක්වුවා. වන්දනාමාන කළා. සාමාන්‍ය ජීවීන් විතරක් නෙවෙයි ආලා හිතුව මිනිස්යන් වගේම පිරිසක් කියලා. තවත් කලක් ගියාට පස්සේ හිතුව මිනිස්යන් වගේ නෙවෙයි මිනිස්යන්ටත් වඩා ඉහළ පිරිසක් මේ අය දෙවිවරු කියලා ඒ ස්වාභාවික වස්තුන්ට දිව්‍යත්වය ආරෝපණය කළා. සූර්ය දෙවියා, සඳ දෙවියා, ජලය, සාගරය මේ වගේ බොහෝ දේවල් දේවත්වයට ආරෝපණය කළා. මෙහෙමත් ගිහිල්ලා තවත් කාලයක් ගියාට පස්සෙම කල්පනා කරා මේ දේවල්ටත් මූලික හේතුනේ බ්‍රහ්මයා කියලා. මහා බ්‍රහ්මයා ලෝකෙ නිර්මාණය කළ මේ අප වෙනුවෙන් මේවා තියෙනවායි කියලා උන් කල්පනා කළා. කල්පනා කළා උන් මෙන්න මේ දෙවියන්ට සහ බ්‍රහ්මයන්ට පුදු පූජා පැවැත්තුවා. එකාතකින් ශ්ලෝක ආදී ස්තෝත්‍ර ආදී සජ්ජහනා කළා. තමගේ කෘතඥතාවය දැක්වුවා. ඒ විතරක් නෙවෙයි ඒකල බහරද ජන සමාජයේ ඔවුන්ට තිමිච්ච සුවිශේෂී ආහාරයක් වෙච්ච ගවයන්ගෙන් ගන්න පස්ගෝ රසයෙන් මේ දෙවියන් පිදුවා. ඒ අතරත් විශේෂයෙන්ම ගිතෙල් වලින් මේ දෙවියන්ට පුද පූජා පැවැත්තුවා. මෙන්න මේ විදියට ඔවුන් කෘතඥතාවය දැක්වුවා. දෙවියන්ට බ්‍රහ්මයන්ට ඔවුන් සලකපු ආකාරය සම්පූර්ණයෙන්ම මේ කෘතඥතාවය පාදක කරගෙන ඇති උනි. එපමණක් නෙවෙයි ඔවුන් තවත් ඉදිරියට ගිහිල්ලා ඔවුන් කල්පනා කළා මේ ලෝකෙම නිර්මාණය කළේ බ්‍රහ්මයා කියලා. වෛදික ග්‍රන්ථවල සඳහන් කරනවා සරුවං කලෝ ඉදම් බ්‍රහ්මං කියලා. මේ සියල්ලම බ්‍රහ්මයි කියන අදහසට ඔවුන් ආවා. ආවිතරක් නෙවෙයි එකල හිටිය භාරතීය ජන සමාජයේ ප්‍රධාන කොටස් හතරකට බෙදුවා බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර කියලා. ඔවුන් කල්පනා කළා, ඔවුන් හිතුවා ඉහළම වංශය වන බ්‍රාහ්මණ වංශිකයන් බ්‍රහ්මයාගේ මුඛයෙන් බිහිවෙච්ච අය. ශාස්ත්‍රීය අය බ්‍රාහ්මණයාගේ බාහුවෙන් බිහිවෙච්ච අය. ශාස්ත්‍රීය අය උරහිසින් බිහිවෙච්ච අය. ඒ වගේම ශුද්‍ර අය දෙපයින් බිහිවෙච්ච අය විදිහට සැලකුවා. බ්‍රහ්මයාගේ නිර්මාණයක් විදිහට සැලකුවා. ඒ විතරක් නෙවෙයි ඔවුන් පින්කම් කරලා බ්‍රහ්ම ලෝකේ යන ප්‍රාර්ථනා කළා. බ්‍රහ්ම සහව්‍යතාවයත් ප්‍රාර්ථනා කළා. මේ තරම් කෘතවේදී පිරිසක් තමන්ට මේ ගුණ සලකපු කෙනා ළඟට කවදා හරි යන්න ඕන කියන හැඟීමක් ඔවුන්ට තිබුණා මරණයෙන් පස්සේ. මෙහෙම සියවස් ගානක් එක දිගට ආපෝ මේ ಭಾರತೀಯ චින්තාවලිය පින්නතුනි ඔවුන් සම්පූර්ණයෙන්ම මේ පුද පූජා ඔස්සේ පමණක් ගියේ නැහැ. ඔවුන් ඥානෙ ලබා ගන්නටත් උත්සාහ කළා. ඥාන ගවේෂණයක යෙදුණා. එකතකින් භාරත ජන සමාජයේ ඥානය සොයාගෙන ගියා විතරක් නෙවෙයි, අනිත් අතින් බටහිර සමාජය විශේෂයෙන් ග්‍රීසිය පදනම් කරගත්තු බටහිර රටවල අයත් මේට සමකාලීන වකවානුවක බුද්ධිමතුන් බිහි වුණ ලෝකේ. සොක්‍රටිස්, ප්ලේටෝ, ඇරිස්ටෝටල් වැනි අය, විශේෂයෙන් සොක්‍රටිස් ක්‍රිස්තු පූර්ව 6 සියවසට ආසන කාලයේ බිහි වෙච්ච කෙනෙක්. ඔවුන් මේ දර්ශනය කියන විෂය ආරම්භ කළා. කල්ලා ඔවුන් එහිදී විශේෂයෙන්ම ප්‍රඥාව ගැන සඳහන් කළා, විස්ඩම් කියන එක. ෆිලොසොෆි කියලා කියන්නේම පින්නතුනි ලව් ඔෆ් විස්ඩම් කියන එක, ප්‍රඥාවට ආදරය කිරීම කියන එක ග්‍රීක භාෂාවෙන්. එතකොට මෙන්න මේ සමාජයන් දෙකම ප්‍රඥාව සොයාගෙන ගියා. ඒ ප්‍රඥාව සොයාගෙන යෑමේදී කුතුහලය සහ සැකය කියන කාරණය පදනම් කරගෙනයි දර්ශනය විසි ආරම්භ වුණේ. බටහිර පෙරදිගත් එහෙමයි. මිනිසුන් ප්‍රශ්න කළා, විමසුවා, සැක කළා. මේ ලෝකයේ බිහි වුණේ කොහොමද? ලෝක යථාර්ථය මොකද්ද? මරණයෙන් පස්සේ අපි යන්නේ කොහේද? මේ ලෝකය පාලනය කරන්නේ කවුද? මෙන්න මේ වගේ කාරණා ගැන ඔවුන් නැවත නැවතත් විමසන ගත්තා. බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලයේ කින් සත්‍ය ගවේෂී, කින් කුසල ගවේෂී විදියට මෙන්න මේ ගවේෂණය තමයි යෙදුනේ. මෙහෙම කාලයක් විශේෂයෙන් භාරත ජන සමාජයේ මේ කෘතඥතාවයෙන් පටන් ගත්තෝ භාරතීය ජන සමාජයේ පෙරදිග සමාජයේ එතනින් නොනවති ක්‍රමෙන් ඉදිරියට ගිහිල්ලා ඔවුන් ආධ්‍යාත්මික ගමනකට පිවිසලා එයින් නොනවති ඔවුන් ඥානය ප්‍රඥාව සොයාගෙන ඉදිරියට ගියා. මෙන්න මේ යන ගමනේදී ඔවුන් විශේෂයෙන්ම හිත දියුණු කරන වැඩපිළිවෙලට ආවා. මරණයෙන් පස්සේ දිව්‍ය ලෝකයට, බ්‍රහ්ම ලෝකයට යන විතරක් නෙවෙයි, ඔවුන් කල්පනා කළා මේ ජීවත් වෙන කාලයේදීම ඔවුන්ට හිත දියුණු කරලා බ්‍රහ්ම ලෝකයට යන්න පුළුවන් කියලා විශ්වාසයක් ඇති කරගත්තා. ඒ තුලින් ඔහු නීවරණ දුරු කරලා සමතේ දියුණු කරලා විශේෂයෙන් ධ්‍යාන ලබා ගත්තා. හිතේ තියෙන කාමච්ඡන්ද ආදී නීවරණ යටපත් කරලා ඒ තුලින් සමාධිය දියුණු කරලා ඒ සමාධියේ ඉහළම මට්ටමක් වන අභිඥා විශේෂයෙන්ම ඉද්දිවිද ඥාන ආදී මේ ඥානයන් ලබාගෙන ඔවුන් මනුස්ස ලෝකෙ ඉඳගෙනම ඔවුන් බ්‍රහ්ම ලෝකයේ කරා සමීප වුණා. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ විශේෂයෙන් සිදුහත් කුමර ඉපදිච්ච කාලය වන විට ආලාර කාලාම උද්දකරම පුත්ත වැනි අය මේ තත්ත්වයට පත්වෙලා හිටියය. ඒ විතරක් නෙවෙයි, අසිත කාලදේවල වැනි අය ඔවුන් මනුස්ස ලෝකයේදී දවල්ට ආහාර පාන අනුභව කළා. දේවා විහරණය සඳහා ඉරිදි බලෙන් බ්‍රහ්ම ලෝකයට ගිහිපු ආකාරය සඳහන් වුණා. ඔවුන් මේ ලෝකේ ලබන්න පුළුවන් ඉහළම දියුණුවට පත් වුණා. ඥානය සොයාගෙන ගිහිපු මේ සමාජයේ මනුස්ස ලෝකයේ ඉඳන් දිව්‍ය ලෝකයේ, බ්‍රහ්ම ලෝකයේ කරාම යන්නට ඔවුන් හිත දියුණු කරගත්තා. ඔවුන් හිතුවේ බ්‍රහ්ම ලෝකයට ගියොතින් ඔවුන්ගේ ජීවිතය සදාකාලිකයි කියලා. එයින් පස්සේ නැවත පල්ලෙහාට එන්නේ නැහැ, නැවත දුකක් නැහැ කියලා ඔවුන් හිතුවේ. ඔවුන්ගේ ඉහළම විමුක්තිය විදිහට සැලකුවේ බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මී බවට පත්වීම, නැත්නම් බ්‍රහ්ම සහුවිතාවට පත්වීම, බඹලෝ ඉපදීම. ඔවුන් සැලකුවේ මහා බ්‍රහ්මයා ඇතුළු මේ බඹලෝ ඉපදෙන අය ඉතාම දීර්ඝ කාලයක් එහි වාසය කරන නිසා ඔවුන් හිතුවේ එක සදාකාලික ආත්මභාවයක් කියලා. හැබැයි පිනතුනි, මෙහෙම තත්ත්වයක් තිබුණත් එදා භාරතීය ජන සමාජයේ විශේෂයෙන්ම ඍග්වේදය ඇතුළු සංස්කෘත ග්‍රන්ථවල, බ්‍රාහ්මණ ග්‍රන්ථවල අනාගතයේ පහළ වෙන බුද්ධිමතෙක් ගැන සටහන් වෙලා තිබුණා. අනාගතයේ දවසක සම්මා සම්බුද්ධ කියන උතුමෙක් පහළ වෙනවා. විතරක් නෙවෙයි, ඒ පහළ වෙන උතුමාගේ ශරීරයේහි මෙන්න මේ වගේ ලක්ෂණ තියේ කියලා 32 මහා පුරුෂ ලක්ෂණ පවා ඔවුන්ගේ ග්‍රන්ථවල සඳහන් වෙලා තිබුණා. එනිසා ඔවුන් කල්තියාම සැදී පැහැදී සිටියා මේ වගේ කෙනෙක්ගේ සම්ප්‍රාප්තිය. හැබැයි ඒ එනකන් ඔවුන් තමන්ට ලබා ගන්න පුළුවන් ඉහළම ආධ්‍යාත්මික ලක්ෂණ කරා ඔවුන් සම්‍යක් වෙමින් හිටියේ. මෙන්න මෙවැනි පරිසරයක ඉපදී සිටා බෝසත් කුමාරයා දැකපු අර අභිඥා ලබාගෙන හිටියේ අසිත කාල දේවල. ඔවුන් ලෞකික වශයෙන් යන්න පුළුවන් ඉහළම දියුණුවට පත් වෙලා හිටියේ. අන්න එවැනි මට්ටමකට පත් වෙලා හිටියේ මේ අසිත කාලදේවල මේ සිදුහත් කුමාරය දැකලා ඔහුට ඒ වෙලාවේ තේරුම් ගියා මේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි මේ සුවිශේෂ කෙනෙක් කියලා. ඔහු වේද ශාස්ත්‍රය හොඳට හදාලා හිටිය කෙනෙක්. ඔහු තේරුම් ගත්ත මේ කුමාරයා අනාගතයේ බුද්ධත්වයට පත්වන කෙනෙක් කියලා. විතරක් නෙවෙයි ඔහු කොයිතරම් ආධ්‍යාත්මික දිනවල හිටියත් ඔහුගේ නෙතට කඳුලක් ආවා. ඇයියේ ඔහු ගිය දුරට වඩා දුරක් මේ කුඩා කුමාරයා යන බව දැනගෙන හිටියා. ඒ විතරක් නෙවෙයි කොයිතරම් ගැඹුරින් අවධාරණයෙන් එදා වෛදික ග්‍රන්ථවල මෙවැනි තැනැත්තෙක් ගැන සඳහන් වුණාද කියලා කියතොත් මේ සිදුහත් කුමාරයාගේ නම් තැබීමේ උත්සවයට ආපු බ්‍රාහ්මණයන් 108 දෙනෙක්. ඒනොත් විශේෂ 8 දෙනෙක් හිටියා. ඒ 8 දෙනාගෙන සුවිශේෂී 8 දෙනාම සඳහන් 8 දෙනාගෙන් 7 දෙනෙක් සඳහන් කළේ ඇඟිලි දෙකක් උස්සලා මේ කුමාරයා ගෙදර හිටියොත් ගිහි ගෙදර හිටියොත් සක්විති රජ වෙනවා පැවිදි වුණොත් සම්මා සම්බුද්ධ වෙනවා කියලා. මෙහෙම මත දෙකක් ප්‍රකාශ කරන මේ ඉහෙළම උගත් බමුණන් අතරින් වයසෙන් අඩු එහෙත් ප්‍රඥාවෙන් ඉහළින්ම හිටිය කොණ්ඩඤ්ඤ කියන තාපසතුමා බ්‍රාහ්මණතුමා ඇඟිලි දෙකක් නෙවෙයි තනි ඇඟිල්ලක් ඔසවලා කිව්වා මේ කුමාරයා අනිවාර්යෙන්ම සම්මා සම්බුද්ධ වෙනවා කියලා. බලන්න පින්තුනි එදා ಭಾರತ ජන සමාජයේ වෛදික ග්‍රන්ථ ලක්ෂණ ශාස්ත්‍රය ජ්‍යොතිෂය අනාගත වාක්‍ය කොයිතරම් සාර්ථකව තිබුණාද කියලා. අන්න එවැනි ස්වභාවයක් තුළ මේ සිදුහත් කුමාරයා බෝසත් කුමාරයා එතැන් පටන් ක්‍රමෙන් වර්ධනය වෙලා මේ ඥාන ගවේෂණයක යෙදිලා ලෝකෙට සුවිශාල ඥාන සම්භාරයක් ඉදිරිපත් කළා දායාද කළා. අන්නේ ඥාන සම්භාරයට එද්දී පින්නතුනි එය උකහා ගන්න නම් අපට කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන කාරණය තියෙනට ඕන. ඒ කල්යාණ මිත්‍ර සම්පත්තිය නැමැති මේ ප්‍රධානතම නිර්වාණගාමි මාර්ගයේ සාධකිය අපට ලැබෙන්නේ කොයිතරම් ඉහළින්ද අපට ලැබෙන්නේ කියන කාරණය තීරණය වන්නේ අපේ ළඟ තියෙන ගුණාංග අනුව. අන්නේ ගුණාංග අතරෙත් මේ කළගුණ සැලකීම කියන ගුණය ඉතාම වැදගත්. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ යම්තාක් යහපත් ගුණධම් සත්පුරුෂ ධම් කියලා දේවල් තියෙනවා නම් ඒ සියලු සත්පුරුෂ ධම්මල පදනම කළගුණ සැලකීම කියන කාරණය. මේක පින්නතුන් ලොකු කතාවක්. මේක කෙනෙක් කොයිතරම් සත්පුරුෂද කියන එක තීරණය කරන්නේ ඔහු කොයිතරම් දුරට කළගුණ සලකන කෙනෙක්ද කියන එක. ඒක ආරම්භ වෙන්නේ තමන්ගේ අම්මා තාත්තට සැලකීම ඉඳන්. ඒක ආරම්භ වෙන්නේ තමන් ඉන්න තැන ඉඳන්. ඒක ආරම්භ වෙන්නේ තමන්ට උගන්වන ගුරුවරුන් තමන් කරන රැකියාව ඔස්සේ තමන්ගේ මුළු මහත් ජීවිතයටම මේක බලපාන කාරණයක් බවට පත් වෙනවා. අද නූතන මනෝවිද්‍යාවෙන් සඳහන් කරන කාරණයක් තමයි කිසියම් කෙනෙකුගේ හිතේ කෘතවේදීත්වය කියන කාරණේ ඉස්මතු වෙච්ච ගමන්ම ඔහුගේ සම්පූර්ණ මේ කයම භෞතික ශරීරෙම වෙනස් වෙනවා කියලා යහපත් විදියට. ඔහුට නිරෝගී භාවය, රූප සම්පත්තිය, මානසික සතුට ආදී බොහෝ කරුණු මේ කළගුණ සැලකීම නැමැති ගුණාංගයත් එක්ක වර්ධනය වෙනවා කියලා සඳහන් කළා. ධර්මයේ තුල පින්නතුනි වසර දහස් ගානකට කලින් බුදුහාඳුරු මේක දැක්කා. මානව සමාජය තුල එදා ස්වාභාවික වස්තුන්ට යාගොහොම පැවැත්වීම, ගිතෙලාදිය පූජා කිරීම ඔස්සේ කරපු ඒ සම්පූර්ණ පුද පිළිවෙත්වලත් පදනම මේ කළගුණ සැලකීම කියන කාරණය. අපේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා මුලින්ම ලෝකයට ප්‍රදර්ශනය කළෙත් අනිමිස ලෝචන පූජා පවත්වලා කළගුණ සැලකීම කියන ගුණය. මාතාපිතෝ උපට්ඨානං කියන මේ ගුණය මංගල කාරණයක් කියලා භාගතුන් වහන්සේ හඳුන්වා දුන්නේ මේ කළගුණ සැලකීම පදනම් කරගෙන. මංගල සූත්‍රයේ මේ කතඤ්ඤෝ කියන ගුණය මංගල කරුණක් විදිහට දක්වලා තියෙනවා. මෙන්න මේ කෘතවේදීත්වය කියන කාරණය අපේ ජීවිතයට පැමිණෙච්ච පමණට පිනතුණි ලක්ෂණය තමයි අපේ ළඟ පරිත්‍යාග සීලයත් ඇති වෙනවා. මෙච්චර සේවයක් ලෝකෙන් තමන්ට වෙලා තියෙනවා නම් මමත් ලෝකෙට දෙයක් උපරිමයෙන් කරන්න ඕන කියන හැඟීමක් කොයිවිලෙත් ඔහුගේ හිතේ තියෙනවා. ඔහු තමන්ගේ දරුවන් නිවසට වඩා ඔබෙන් ගිහිපු ලෝකයක් ඔහු දකිනවා. මුළු ලෝකයක් තමා වෙනුවෙන් කරන දේවල් තමන්ට සිහිපත් වෙනවා. ඇතැමිට බලන්න පිනතුනි අප ජීවිත කාලයක් වැඩිපුරම අපි සලකන්නේ අපේ ගෙදරට, අපේ ඉඩමට, අපේ දරුවන්ට. සමස්ත ජීවිතයෙන් බලන්න පිනතුනි අන්තිම කාල වෙනට අපට කවුද වැඩිපුර උදව් කළ තියෙන්නේ? අර හුඟක් උදව් කරපුවා එනවේ ඇත්තෙම. එම් පිටස්තර අයගෙන් තමයි උදව් වැඩිපුරම ලැබිලා තියෙන්නේ අපට. මේ ජීවිතේ විතරක් නෙවෙයි ඇතැමිට සුගතිගාමී වෙන්නත් වැඩිපුරම උදව් ලැබිලා තියෙන්නේ බාහිර දේවල් වලින් පුද්ගලයන්ගෙන්. අන්න ඒ නිසා අප ජීවිතයේ තේරුම් ගත්ත මොහොතේ පටන්ම පින්නතුනි මෙන්න මේ ඔස්සේ අපේ ගුණය දිනු වෙන්නට ඕන. එනිසා තමයි අතීතයේ හිටිය විශේෂයෙන් බෞද්ධ රටවල වැඩිහිටි දෙමව්පියන් එයට ලැබෙන හොඳම දේ සාසන වෙනුවෙන් පූජා කළා. භෞතික දේවල් විතරක් නෙවෙයි, ගහකොළෙන් ලැබෙන ගෙඩිය, මල ආදිය විතරක් නෙවෙයි, ගමක නම් ගමේ තියෙන හොඳම ස්ථානයේ, ඉහළම ලස්සනම ස්ථානයේ පූජා කළා. වනාන්තරයක නම් ලස්සනම වනාන්තරයේ ගල් ගුහාව ස්වාමීන් වහන්සේලාට පූජා කළා. ඒ විතරක් නෙවෙයි, ඒ අතීත අම්මලාගේ සිහිනයක් තිබුණා හොඳම දරුවෙක් සාසනයට පූජා කරන්න ඕන කියන. අන්නේ ප්‍රාර්ථනා ඇතුව ඉන්නකොටම ඉතාම පින්වත් දරුවන් ලැබිලා ඒ දරුවන් සාසනයට පූජා කරලා ඒ පූජා කරපු දරුවන්ගෙන් පෝෂණය වෙච්ච මේ ශාසනයෙන් ලෝකයට මේ විශාල දර්ශනයක් දහමක් ඉතුරු කළ දුන්නා. මේ කෘතවේදීත්වයේ පිනුතුනි ලක්ෂණ මේ යන්නේ. එතකොට අප මේ කෘතවේදීත්වය ඔස්සේ පරිත්‍යාගශීලීත්වය හරහා පියන ගමනේදී අපට ලැබෙන ලොකුම සම්පත තමයි කල්යාණ මිත්‍රයන්, හොඳම යහළුවන් අපට ජීවිතේ මුණ ගැහෙන්නට ඕන. ඒ අය අපට සම්මුඛව අපි ඇසුරු කරන කෙනෙක් නොවෙන්න පුළුවන් පින්නතුනි. ඇතැමිට ඒ යහළුවාගේ මිත්‍රයාගේ දේශනයක් පොතපතක් වෙන්න පුළුවන්. යා පිළිබඳව වෙබ්සයිට් එකක් වෙන්නත් පුළුවන්. මෙන්න මේ ඔස්සේ තමන්ට මානසික සැනසීම ලැබෙන, ප්‍රඥාව දිනු වෙන ඉහළම දර්ශනයක් තමන්ගේ ජීවිතයට කොයි ප්‍රමාණයකින් ලැබිලාද කියන එක තීරණය වෙන ප්‍රධාන සාධකය මෙන්න මේ කෘතවේදීත්වය පාදක කරගත්තු පරිත්‍යාගශීලීත්වය කියන කාරණය පින්නතුනි. මේක සරල දෙයක් නෙවෙයි. මෙන්න මේක ලැබෙනකොට හැබැයි මේ තමන්ගේ ගුණාංග ටික ලැබෙනකොට අපි දක්ෂ වෙන්නට ඕන. එකාතකින් අපට සුවච බව, සක්‍රිය හුම්කන් දීම කියන එක තියෙන්නට ඕන, අවධානය කියන එක තියෙන්නට ඕන. අද ලෝකයේ ප්‍රධානතම අධ්‍යාපනික මූලධර්මයක් විදිහට සලකනවා අවධානය කියන එක. අද ලෝකයේ තියෙන සමාජ මාධ්‍යත් එක්ක අද කෙනෙක්ගේ දිනා ගන්න පුළුවන් වටිනාම දේ විදිහට සලකන්නේ අවධානය කියන කාරණය පින්නතුනි. යම් කෙනෙක් කිසියම් දෙයක වැඩිපුර වේලාවක් හඳව ගන්න තමයි අද මුළු අධ්‍යාපනයම, මුළු තාක්ෂණයම ක්‍රමශිල්ප භාවිත කරන්නේ. කිසියම් කෙනෙක්ගේ අවධානයේ වැඩිපුර ප්‍රමාණයට හඳව ගන්න ප්‍රමාණයට තමයි සාර්ථකත්වය කියලා කියන්නේ. ඒ විතරක් නෙවෙයි, අනිත් පැත්තෙන් පුද්ගලිකව ගත්තොත් යම් කිසි කෙනෙකුගේ දක්ෂතාවය කියලා කියන්නේ මොකද්ද? කිසියම් එක අරමුණක කොයිතරම් වේලාවක් තමන්ගේ හිත තියාගන්නට දක්ෂද කියන කාරණය. ඒ අතරේ ධර්මයේ පැත්තට එනකොට සලකන්නේ එක කුසල අරමුණක කොයිතරම් දුරට තමන්ගේ අවධානය තියාගන්න පුළුවන්ද කියන කාරණේ. මේක තමයි අද වර්තමානයේ ප්‍රධානතම දක්ෂතාවයක් විදිහට සලකන්නේ අවධානය කියන කාරණේ. පිනොතින් අප මේ සඳහන් කළේ මානව ඉතිහාසයේ පුරා කෘතවේදීත්වය පාදක කරගෙන ආපු මේ ආධ්‍යාත්මික ගමන් මගේ ක්‍රමයෙන් ප්‍රඥාව වෙත ගිහිල්ලා එදා සිදුහත් කුමාරයා ಭಾರತ ජන සමාජී ඉපදෙන වෙන විට ලෝකයේ කොයිතරම් දුරට මේ ඥාණයෙන් ඉදිරියට ආවද කියන කාරණය. ඒ වන විට වුන් බොහෝ දෙනෙක් නැවත ඉපදීම තේරුම් ගන්න තිබුණේ. නැවත ඉපදීම වුන් අනුමානයෙන් නෙවෙයි, ධ්‍යාන අභිඥා වලින් ප්‍රත්‍යක්ෂයෙන් දැනගෙන තිබුණා. මනුස්ස ලෝකයට අමතරව තියෙන අනිත් ලෝකයන් ගැන වුන් තේරුම් ගන්න තිබුණා. අද ඇත්තමිට වර්තමානයේ සමහරය අදටත් පිළිගන්නේ නැහැ මේක නේද? මරණයෙන් පස්සේ ජීවිතයක් තියෙනවද, වෙනත් සත්වයන් ඉන්නවද කියන කාරණය අද මෙච්චර තාක්ෂණයේ දිනු වෙලත් විශ්වාස නොකරන සමාජයක එදා ඔවුන් භෞතික උපකරණ වලින් නෙවෙයි හිත දිනු කරලා ඔවුන් ඒක ප්‍රත්‍යක්ෂ කරගෙන තිබුණා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි, ඔවුන් යන්න පුළුවන් උපරිමයට එදා ලෞකික මට්ටමෙන් ගිහිල්ලා හිටියා. නමුත් ඔවුන්ට යන්න පුළුවන් සීමාවක් තිබුණා. ඒ සීමාවෙන් එහාට යන්න බැරි වුණා. ඒකට හොඳම නිදසුනක් තමයි මහා කාම විභංග කියන සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ ප්‍රධාන සූත්‍ර දෙකක් සඳහන් වෙනවා කර්මය ගැන. එකක් තමයි චුල්ල කාම විභංග සූත්‍රය, අනෙක මහා කාම විභංග සූත්‍රය. චුල්ල කාම විභංග සූත්‍රය ඔබට හුඟක් හුරු පුරුදු සූත්‍රයක්. අප කරන ඒ කර්මයන්ට අනුරූපව අපට සැප දුක් විපාක ලැබෙනවා කියන කාරණය. කම්මං සත්තේ විභජති යදි දං හීනා පනිතතා කියලා චුල්ල කාම විභංග සූත්‍රයේදී භාග්‍යතුන් වහන්සේ දා සුභ මානවකයට සඳහන් කළා. ඒ සූත්‍රයම තිබෙද්දී තවත් ඊළඟ සූත්‍රයක් අපට මුණගැහෙනවා. ඒ තමයි මහා කම් විභංග සූත්‍රය. මහා කම් විභංග සූත්‍රය මොකද්ද කියවෙන්නේ? ඒ සූත්‍රෙන් කිසියම් විදියක අපට මෙන්න මේ ඥාන සම්භාරය කොයි තරම් දුරට ඉදිරියට ගියාද, ඒ උනත් ඔවුන් ගියපු සීමාව කොතනද කියන එක අපට කිසියම් පමණකට තේරුම් ගන්න පුළුවන්. ඔවුන් එදා කර්මය තේරුම් අරගත්ත විතරක් නෙවෙයි, අවිඥා ලැබලා විශේෂයෙන් චුතූපපාත ඥානය ලැබලා මරණයෙන් පස්සේ ඉපදෙන සත්‍යයන් ගැන ඔවුන් ඉරිදි බලෙන් දැක්කා. බුදුදහම තුල නෙවෙයි, බුදුහාමුදුරුවෝ පහළ වෙන කලින් වෙනත් ආගමික අය හිත දිනු කරපු අය මරණයෙන් පස්සේ ඉපදෙන සත්‍යයන් ගැන දැක්කා. දකිනකොට ඇතමේ දැක්කා සමහර අය ඉනව අකුසල කරලා දුගතිගාමී වෙනවා. සිතින් කයින් වචනෙන් අකුසල කරලා සමහර අය මරණයෙන් පස්සේ දුගතිගාමී වෙනවා. මෙන්න මේ දුගතිගාමී වෙන අය දිහා විතරක් බලලා ඇතම කෙනෙක් කියනවා අකුසල කරවතින් අනිවාර්යයෙන්ම දුගතිගාමී වෙනවායි කියලා. ඉදමෙව සත්‍යම් මොගමඤ්ඤං කියන මේකමයි ඇත්ත. අනිත්‍ය ඔක්කොම බොරු කියලා මතයකට උම වෙනවා. ඒ විතරක් නෙවෙයි, මේ වගේ මබෙච්ඡාලාභයේ තමත් කෙනෙක් දකිනවා කෙනෙක් ජීවිත කාලයක් පුරා අකුසල කරමින් හිටියා. සිතින් කයින් වචනෙන් පාප ධර්ම කරමින් හිටියා. හැබැයි හිටියට අවසාන කාලේ මෙයාගේ චර්යාව සම්පූර්ණ වෙනස් වුණා. වෙනස් වෙලා අන්තිම කාලේ මෙයා චරිතය හොඳ කරගත්තා, හිත දිනු කරගත්තා. අර අකුසල කරමින් හිටිය කෙනා අවසාන මොහොතේදී වෙනස් වෙලා හෝ මරණයෙන් පස්සේ සුගතිගාමී වුණා. එතකොට මෙන්න මේක දැකපු අර අභිඥාලාභියයි නිකන් අය නෙවෙයි. ඔවුන් අර අන්තිම කාලේ වෙච්ච වෙනස් වීම දැක්කේ නැහැ, අර දීර්ඝ කාලයක් වෙච්ච දේ තමයි දැක්කේ. දැකලා ඔවුන් මතයකට එනවා මොකද්ද, අකුසල කරාට කමක් නැහැ, අකුසල කරපු අය සුගතිගාමි වෙනවා. ඒ නිසා අකුසල කරපු අය සුගතිගාමි වෙනවා කියන ඒකාංශ මතයකට ආවා ඉදමෙව සත්‍යම් මොගමඤ්ඤං කියලා. මේ දෙවනි මතය. ඊළඟ තුන්වෙනි මතය තමයි සමහර අය ජීවිත කාලයක් පුරා කුසල දහම් කරන අය ඉන්නවා. ඒ කුසල කරපු අය මරණයෙන් මත්තේ සුගතිගාමි වෙනවා, හොඳ තැන්වල ඉපදෙනවා. අන්නේ ඉපදෙන සිද්ධිය දෙකක් විතරක් බලලා සමහර අවිඥාලාභී කෙනෙක් මතයකට එනවා කුසල කරන හැම දෙනෙක්ම සුගතිගාමීම වෙනවා කියලා. ඉදමේව සත්‍යමෝගමඤ්ඤං කියන මතයට එනවා. ඒ වගේම තවත් කෙනෙක් ඉන්නවා, කෙනෙක් ජීවිත කාලය කුසල කරනවා, කළා අන්තිම කාලේ එයා කුසලයෙන් වෙන් වෙලා අකුසලයේ පැත්තට යොමු වෙලා ඔහුගේ ජීවිතය අවසන කාලේ දුක් විපාක ගෙන දෙන කර්ම කරන ඔහු. මෙන්න මේ කුසල කරපු කෙනා මුල් කාලේ පස්සේ කාලේ දුගතිගාමි වෙනවා. මෙන්න මේකත් අර අභිඥාලාභී කෙනා දකිනව දැකලා කියනවා මෙන්න කුසල කරපු කෙනා දුගතිගාමි වුණා, ඒ නිසා කුසල කරයි කියලා 아무 දෙයක් නැහැ කියලා. මේ වගේ මතවාද හතරකට එනවා කියලා. මෙන්න මේ ස්වභාවය දා බුදුරජාණන් වහන්සේට අසන්න ලැබුණා. අකුසල කරලා ඒකාන්තියම දුගතිගාමි වෙනවා, අකුසල කළා ඒකාන්තියම සුගතිගාමි වෙනවා, කුසල කරලා ඒකාන්තියම සුගතිගාමි වෙනවා, කුසල කළා ඒකාන්තියම දුගතිගාමි වෙනවා කියලා මෙන්න මේ ඒකාන්ත මතවාද හතරකට එදා ඇතැම් අභිඥාලාභියත් එළඹුණා කියලා සඳහන් කරනවා. බුද්ධ ශ්‍රාවකයන් නෙවෙයි මේ. බුදුදහමෙන් බැහැර හිත දිනු කරපු අභිඥාලාභියා ගැන මේ සඳහන් කරන්නේ. පින්වතුනි, භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා මම එහෙම මතයකට එන්නේ නැහැ, මට මහා කම්ම විභංගේ ඥානෙ තියෙයි කියලා. බුදුරජාණන් වහන්සේට කර්මය පිළිබඳව සුවිශේෂ ඥානයක් තියෙනවා. මේ කර්ම විෂය කියනක පින්නතුනි අචින්තනීය දහම. මේක සම්පූර්ණ දැනගන්න බෑ සාමාන්‍ය කෙනෙකුට, රහතන් වහන්සේ කෙනෙකුටවත්. අභිඥාලාභී රහතන් වහන්සේ කෙනෙකුටවත් කර්මය ගැන සම්පූර්ණම දැනගන්න බෑ. ඒක බුදුරජාණන් වහන්සේට පමණක් සීමා වෙච්ච විෂයක්. ඒ නිසා අභිඥාලාභී කෙනෙකුට වැරදුනා නම් අපට වරදින්න පුළුවන් ඕන වෙලාවක පින්නතුනි. ඒ නිසා අපි යම් යම් අයට චරිත සාධක දෙන්නේ යන්න එපා. ගා කල්පනාකාරී වෙන්න. මේක හොඳම පාඩමක්. ඒක අපි වගේයට අනුමානෙන් කියන්න පුළුවන් කිසියම් විදියක. නමුත් ස්ථිරම අපට අහවලා අතන මේ ගියේ කියලා අපට චරිත සාධක දෙන්න අමාරුයි අපි වගේයට. ධර්මානුකූලව අපට හිතල හිතා දාගන්න පුළුවන් වෙලාවක් තියෙනවා. නමුත් ඒකෙත් කිසියම් විදියක සීමාවක් තියෙනවා. පින්නතුනි මෙන්න මේක එකාතකින් මෙන්න මේ මට්ටම කරාමේ අය කිසියම් විදියක බුද්ධිඵලයක් ලබාගෙන තිබුණා. ඔවුන් දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක තේරුම් අරන් තිබුණා. අන්න එහෙම හිටිය සමාජයකට තමයි බුදුරජාණන් වහන්සේ පහළ වෙලා සුවිශේෂ ධමයක් දේශනා කළේ. ඒ තමයි මේ සම්මාදිට්ඨිය පාදක කරගත්තු ආර්ය අෂ්ටාංගික මාර්ගයක් ලෝකෙට දේශනා කළා. කල්‍යාණ මිත්‍රත්වයෙන් අප ලබන ඉහළම ප්‍රතිඵලය තමයි අපේ ජීවිතයට කල්‍යාණ මිත්‍රත්වය කියන එක හරියට ඉර පායනකොට නැගෙනහිරෙන් තියෙන අරුණෝදය වගේ. ඉර පායන කලින් නැගෙනහිර අහසේ වලාකුළු රතු පාටට පේනවා. අන්නේ රතු පාටට පේන එක වගේ තමයි හරියට කල්‍යාණ මිත්‍රත්වය කියන එක. අන්නේ කල්‍යාණ මිත්‍රත්වය නැමැති අරුණෝදය අපේ ජීවිතේ ලැබුණා නම් ඒ සමගම අපට ඊළඟට සූර්යාලෝකයේ නැමැති කල්‍යාණ මිත්‍රත්වය ලැබෙන ඵලය වන ආර්ය අෂ්ටාංගික මාර්ගයට තමාගේ ජීවිතේ ලැබිලා තියෙනට ඕන. එනිසා කල්‍යාණ මිත්‍රත්වය නැමැති අරුණෝදය කොයිතරම් දුරට තමාගේ ජීවිතේ ලැබිලා ඒ තුළින් සූර්යාලෝකයේ නැමැති ආලෝකය කොයිතරම් දුරට ලැබුණාද කියන එක තීරණය වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තමා තේරුම් අරගෙන තියෙන පමණට. ඒ තරක් නෙවෙයි පිනතුනි. ඔබ අවංකව කල්පනා කරලා බලන්න. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග අපි පොඩි කාලේ ඉඳන්ම දන්න දේවල් නේද? හරි සරල දෙයක් කියලා අපි හිතන් ඉන්නේ. අපි ඉස්කෝලේ 3 4 5 වල ඉඳලා ආර්ය අෂ්ටාංගික මාර්ගය ඉගෙන ගත්තා. දහම් පාසලෙත් ලිව්වා, විභාගවලට ඇවිල්ලා හොඳට ලකුණුත් ගත්තා. අපි හොඳට දන්නවා කියලා තමයි අපි බොහෝ විට හිතන් ඉන්නේ. පින්නතුනි දන්නවා තමයි. නමුත් ඒ දන්න එක කොයිතරම්නම් තමන්ගේ ජීවිතයට ආවද කියන එක තීරණය වන්නේ මේ ගැන තමන්ට කොච්චර ශ්‍රද්ධාවක් තියෙනවද කියන කාරණාවත් එක්ක. ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද පින්නතුනි? ශ්‍රද්ධාවේ විවිධ අර්ථකථන දෙන්න පුළුවන්. අවසාන වශයෙන් ශ්‍රද්ධාව කියලා කියන්නේ අපේ ජීවිතයට සතුට සැනසීම ලබා ගැනීමට හේතු වෙන කාරණා වලින් දිනකට තමා වැඩිපුර හිතන්නේ කුමක් ගැනද කියන කාරණේ. අපි ජීවිතේ හැමදේම කරන්නේ සතුට බලාපොරොත්තු වෙන්නේ. සතුට තමයි අපි හැමදෙණෙක්ගේම ඒකයින බලාපොරොත්තුව. අන්නේ සතුට ලැබෙන්න හේතු වෙන දේ තමයි Taman දවසට වැඩිපුර කල්පනා කරන්නේ. සතුට වැඩිපුරම ලැබෙන්නේ රැකියාවෙන් කියලා හිතනවනම් වැඩිපුර රැකියාව ගැන තමයි දවසට හිතන්නේ. සතුට වැඩිපුරම ලැබෙන්නේ දරුවගෙන් කියලා හිතනවනම් දරුව ගැන තමයි දවසට වැඩිපුර හිතන්නේ. සතුට වැඩිපුර ලැබෙන්නේ රූප සම්පත්තියෙන් කියලා හිතනවනම් වැඩිපුර දවසට හිතන්නේ රූප සම්පත්තිය ගැන. සතුට වැඩිපුරම ලැබෙන්නේ වාහනයෙන් ගෙදරින් කියලා හිතනවනම් ඒ දේ තමයි වැඩිපුරම දවසට හිතේ තියෙන්නේ. එතකොට තමන් බලන්න තමන් දවසට වැඩිපුර කරන දේවල් නෙවෙයි තමා වැඩිපුර හිතන්නේ මොකක් ගැනද කියන කාරණය. අන්න ඒක තමයි තමන්ට අද තියෙන ශ්‍රද්ධාව. අන්න ඒ ශ්‍රද්ධාව ඉහළම තලයකට ඔසවා තබන තමයි අපට කල්යාණ මිත්‍රයන් අවශ්‍ය වෙන්නේ. සාමාන්‍යයෙන් කියන්නේ අතහැරලා යන දේවල් තමයි රැස් කරගන්න කියලා කියන්නේ. වැඩිපුර ඉහළ රැකියාවක් ගන්න කොහොමද? ඉහළ උපාධියක් ගන්න කොහොමද? වැඩිපුර ආයෝජනය කළා ඒක හම්බ කරගන්න කොහොමද? ඇස් කන් ආසාදී ඉන්ද්‍රිය පිනවන දේවල් තමයි සාමාන්‍ය මිතුරන් අපට වැඩිපුර කියන්නේ. ඒ දේවල් තමයි පින්නතුණේ අපි ඇත්තටම අතහැරලා යන්නේ. අන්නේ දේවල් අතුරෙන් තමන් බලන්න මෙන්න මේ ඇස් කන් ආසාදී පංචේන්ද්‍රිය පිනවන්නට දෙයට වඩා දෙයක් තමන්ගේ ජීවිතයේ දවසට වැඩිපුර හිතන්න තියනවාද කියලා. අන්න ඒ දේ ඉහළම තලයට පත් කරලීම සඳහායි පින්නතුණේ අපට ධර්මය අවශ්‍ය වෙන්නේ. අපට කල්යාණ මිත්‍රයන් අවශ්‍යයි. මෙන්න මේක පින්නතුණි, සාමාන්‍ය බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන ආශ්‍රය කිරීමේ පටන් අපි දෙන දාන ආදී පින් දහම් පිළිබඳව සිහිපත් කිරීමේ ඉඳන් අපි කරන යහපත් දේවල් මංගල සූත්‍රයේ සඳහන් කාරණා කිරීමේ ඉඳන් සමාධි ප්‍රඥා දෙක වැඩි වීම ඔස්සේ අවසානයේහි අනිමිත්ත ශුඤ්‍යත අපානිත සමාධි මට්ටමේම දක්වා හතර පරාසය තුල ධර්මය තුල මේක හුඟා ගැඹුරින් විහිදලා තියෙනවා. ප්‍රධාන වශයෙන් අපට තේරෙන විදිහට කියවොත් පින්නතුනි, එක පැත්තකින් අපට දවසට සමත කමටහනක කොයිතරම් වේලාවක් තමන්ගේ හිත පවත්වා ගන්නවාද කියන කාරණේ වෙනත් ඉදින් කියනවා නම් තමන් ජීවිතය කරපු හොඳ දෙයක් තමන්ට දවසට කොච්චර වාරයක් මතක් වෙනවාද කියන කාරණේ. අඩුම වශයෙන් අම්මට තාත්තට සලකපු ආකාරය තමන්ට දවසට කොච්චර කාලයක් මතක් වෙනවද? ඒක මතක් කරගන්න පින්නතුනි. වාකලට මේ පින්නතුනේ යුතුයකම් කරනවා. කලට ඒක එච්චර හිතන්නේ නැහැ. ඒව හිතන්න. ඔබ අම්මට තාත්තට සලකපු හැටි, අසරණ කෙනෙකුට සලකපු හැටි, දුප්පත් ළමයෙකුට කරපු උදව්වක්, ස්වාමීන් වහන්සේ කෙනෙකුට සලකපු විදියක්, දානමය පින්කමක් කරපු ආකාරයක්, කඨින පින්කමක් කරපු දෙයක්, ආවාසයක්, භාවනා කුටියක්, විහාරස්ථානයක් පූජා කරපු සිද්ධියක්, ඒව තමන්ගේ ලෝකේ නිතර රැව් පිළිරැව් දෙන්නට ඕන පින්නතුනි. ඒ කුසල සිතවිලි තමාට එනකොට අර හිතට දුක් පීඩා ගෙන දෙන හේතු වෙන කරුණු හුවාක් යටපත් වෙලා යනවා. තමගේ සතුට දිනු වෙනවා. මෙන්න මේ ඔස්සේ ගිහිල්ලා පින්නතුනේ ඉහෙරට ගියාට පස්සේ අපට සමත කමඨහනක් මුණ ගැහෙනවා. අපි කරන භාවනා කමඨහන අතුරින් කිසියම් භාවනා කමඨහනක් තමාට මුණ ගැහෙන වඩාත්ම ප්‍රියමනාප දෙයක්. ඒක මෛත්‍රී භාවනා වෙන්න පුළුවන්, බුදුගුණ භාවනා වෙන්න පුළුවන්, ධාතු මනසිකාරය වෙන්න පුළුවන්, සංඝහනුසති භාවනා වෙන්න පුළුවන්, ආනාපාන සතිය වෙන්න පුළුවන්. මේ වගේ සමත කමඨහනක් පාවිච්චි කරමින් නිතර නිතර ඒ කුසල අරමුණේ ඉන්නට අප උත්සාහ කරනවා. ඒ උත්සාහ කිරීමේ ප්‍රතිඵල විදියට ටිකෙන් ටික නීවරණ යටපත් වෙනවා. අපි ඇහැ පිනවන දරන උත්සාහය, කනට ශබ්දහන තියෙන උත්සාහය, නාසයට ගඳ සුවඳ, දිවට රස, කයට පහස, මෙන්න මේවන් විඳින සතුටට වඩා සතුටක් අපට ජීවිතේ ලැබෙනවා. සාමාන්‍ය ලෝකේ කෙනා රූප බලන්න, ශබ්දහන්න, ගඳ සුවඳ විඳින්න, රස විඳින්න, කයට පහස ලබන්න තමයි ජීවිතේ හුඟා කාලයක් යප කරන්නේ. පින්තුනේකින් සැපයක් ලැබෙනවා. නමුත් ඒ සැපේ නඩත්තු කරගන්න විශාල මහන්සියක් දරන්න ඕන. ඇයි ඒකට හේතුව? ඒ සතුට තියෙන්නේ බාහිර කෙනෙක්ගේ අතේ. බාහිර දෙයක් අතේ. අපි ඒ සතුට බාහිරින් ගන්නකම් අපි යට යටත් වෙලා ඉන්න ඕන. අපි යාගේ ළඟ හරියට පිනතුණි සිඟන්නේක් වගේ. යාචකෙක් වගේ. අපි යා කැමැති කැමැති දේවල් කරන්න ඕන. එයා කැමැති කැමැති දේවල් අපි දෙන්න ඕන යාට. මේ සතුට නඩත්තු කරගන්න. ඒ අපට යම් යම් මට්ටමින් ගිහි පිනතුන් හැටියට ඔබට කරන්න වෙලා තියෙනවා. නමුත් ඒක ජීවිතයේ අවසාන බලාපොරොත්තුව කරගන්න එපා පිනතුනි. ඊට වඩා මහානීය මහාර්ග දෙයක් මේ ධහම තුල තියෙනවා. ඒ තමයි කිසියම් සමත කමඨහනකට දවසර අඩුම වශයෙන් විනාඩි 5ක් හරි භාවනා කුරු කරගෙන තමන්ගේ හිතට කැමැති භාවනා කරන්න. අනේ කරන වෙලාව දිනෙන් දින ටිකෙන් ටික වැඩි කරගන්න. මෙන්න මේක තමයි ලෞකික මට්ටමින් අපිට කරන්න පුළුවන් දියුණුව පින්නතුනි. මෙන්න මෙතෙන්ට තමන්ට වැඩිපුර හිතනවා නම් මෙන්න ඔබේ ශ්‍රද්ධාව තියෙන මෙන්න මෙතන. ඊළඟ දෙවෙනි පියවර තමයි පින්නතුනි විදර්ශනාව කියලා කියන්නේ. අර සමත භාවනාවෙන් සංවර කරගත්තු හිත යටපත් කරපු නීවරණ වඩාත්ම ස්ථාවර ලෙස සමුච්ඡේද වශයෙන් දුරු කිරීම සඳහා වැඩපිළිවෙලක තමන් ටිකෙන් ටික නියුක්ත වෙනවා. ඒකට කියනවා අපි විදර්ශනා භාවනා කියලා. මෙන්න මේ සමත විදර්ශනා දෙකට තමා ජීවිතයේ දවසකට කොච්චර කාලයක් කැප ගන්නවාද කියන කාරණය තමයි ශ්‍රද්ධාවෙහි ඉහළම දියුණුව කියලා කියන්නේ. මෙතෙන්ට එන පිනතුනේ නිකම් පුළුවන් කමක් නැහැ. මෙතෙන්ට එන නම් සැබෑ දහමක් කල්‍යාණ මිත්‍රයන් විසින් අහලා තියෙනට ඕන. අහලා තිබ්බට විතරක් බෑ පින්නතුනේ. ඒ අහපු දේ තමන්ගේ අභ්‍යන්තරයට කිඳා බසින්නට ඕන. තමන්ගේ චිත්ත සංතානයට කිඳා බැස්සත් අමාරු පින්නතුනේ තවත් ගමනක් යන්න. ඒක යන්න නම් තමන්ට යටිතල පහසුකම් ටිකක් තියෙනට ඕන. මොනවද ඒ? තමන්ට විවේකය, නිරෝගී භාවය, පහසුකම් ටික මේව ලැබෙන්නේ තමාගේ දෑතින් ලෝකේ වෙනුවෙන් කිසියම් පරිත්‍යාගයක් කැපවීමක් විශේෂයෙන්ම ආත්ම සුඛ පරිත්‍යාගයක් තමා විසින් කළ තියෙනට ඕන. එකාතකින් සසරේදී හුඟක් මේ පින තියෙනවා නම් කෙනෙකුට ඊටාම පහසුවෙන් මේමකට යන්න පුළුවන්. නමුත් සමහර අය ගිහිම එච්චරම මේ කුසලය බලවත් නැහැ. එනිසා ඔවුන්ට සමහර විදියක මහත් වූ උත්සාහයක් දරන්න වෙනවා. මෙන්න මේ වටා පිටාය පරිසරය සකස් කරගන්න. නිරෝගී භාවය ලබන්න, මේ පහසුකම් ටික ලබන්න, ඒ අතර විශේෂින පිනතුණි විවේකය ලබන්න. විවේකය සහ නිරෝගී භාවය තමයි ප්‍රධානතම කාරණේ වෙන්නේ. සමහර විට මුදල් හුඟක් තිබුණත් සමහරට මේ විවේකයට හිතේ දෙන්නේ නැහැ සමහර අයට. සල්ලි හම්බ කිරීම අවසානයක් නැහැ. පින්නතුනි කාරණා දෙකක් තියෙනවා. ජීවත් වීම සඳහා රැකියාවක් කිරීම සහ රැකියාවක් කිරීම සඳහා ජීවත් වීම කියන කාරණේ. තමන් කල්පනා කරන තමන් මේ දෙකෙන් මොකද්ද? ජීවත් වෙන්න රැකියාවක් කරනවද? රැකියාවක් කරන්න ඉපදෙලා ජීවත්ල ඉන්නවද කියලා. මේකෙන් තේරුම් ගන්න පුළුවන් තමන්ගේ තත්ත්වය මොකද්ද කියලා. අද පිනතුනේ වර්තමානයේ ඔබ පුදුම වෙයි. අලුත්ම ජෙනරේෂන් එකේ සමහර ළමයි සැලසුම් කළා තියෙන්නේ අවුරුදු 25 වෙද්දී ඉගෙනගෙන ඔක්කොම ඉවර කළා, ආයෝජනත් ඔක්කොම ඉවර කරලා ආධ්‍යාත්මික පැත්තට යොමු වෙන්න. සමහර අවුරුදු 35 වෙද්දී සියලුම ආයෝජන කළ ඉවර වෙලා සම්පූර්ණම ජීවිතය ආධ්‍යාත්මික පැත්තට යොමු වෙච්ච අදටත් ඉන්නවා. නිකං බණ බහන විතරක් නෙවෙයි, දන් දෙහිමිනුත් උපරිම දීලා ඒවත් කරලා මේ මට්ටමට ආපු අය ඉන්නවා. හැම දිනාටම එහෙම වෙන්න පුළුවන් කියන කතාවක් කියනවා නෙවෙයි. නමුත් එහෙම කරන අය ඉන්න බව ඔබ මොහොතට හරි ඔබ සිහිපත් කරන්න ඕන පිනතුනි. ඒ නිසා අප මේ ලැබපු දුර්ලභ අවස්ථාවෙන් අපි හොඳ ආදර්ශයක් අපි ගන්නට ඕන ලෝකේ. අපි බොහෝ විට කතා කරන්නේ අඩුපාඩු තියෙන ගේවා. අඩුපාඩු තියෙනකින් අපිට ගන්න දෙයක් නැහැ. ඒව කතා කරලා ජීවිත කාලය අවසන් කරන්නත් බෑ. අපිට දහස් ගාණෙන් 100ට එක්කෙන නෙවෙයි, දහසකින් එක්කෙනෙකුට හරි හොඳ ගුණයක් තියෙනවා නම් අපි ඒකයි උපරිම ලෙස ගන්න උත්සාහ කරන්න ඕනේ. අන්න එවැනි අය තමයි සුවිශේෂය වෙන්නේ. එවැනි අයගෙන් තමයි මේ ශාසනය පෝෂණය වුනේ. එහෙමයි තමයි මේ දහමෙන් ප්‍රයෝජන අරගෙන ලෝකෙන් එතර වුනේ. පින්නතුනි මෙන්න මේ කල්යාණ මිත්‍රත්වයෙන් අප සඳහන් කළේ අර සූර්යාලෝකය කියන කාරණය. මේ සූර්යාලෝකය කියන්නේ සැබවින්ම ආරස්නගික මාර්ගය කියන කාරණය. අපේ ජීවිතය ආලෝකවත් කරන්න සම්මා දිට්ඨිය පදනම් කරගත්තු මේ කාරණාට පිනතුනි අපට දවසට වැඩිපුර වාර ගාණයක් මතක් වෙන්නට ඕන සහ අපේ ජීවිතෙන් දවසට වැඩි කාලයක් මේ කාරණා පුහුණු වෙන්නට ඕන. ඒ අවසානය තමයි සමත විදර්ශනා දෙක කියලා කියන්නේ. එයින් පළවෙනි කාරණය සම්මාදිට්ඨි, නිවැරදි දැක්ම. සැබවින්ම අපේ ජීවිතයට මේ මොහොතේ මොකද්ද වෙන්නේ කියන කාරණය. භවය කියන්නේ මොකද්ද කියන එක. වෙනත් විදිහකින් කියනවා නම් අපේ ජීවිත පැවැත්ම මොකද්ද කියන කාරණය. අපි ඇසට රූපයක් බලනකොට ඒ ඇසට රූපය පේන වෙලාවේදී අපි නිතරම හිතන්නේ මේ ඇහැට පේන්නේ කලින් තිමිච්ච රූපයක් මට පෙනුණා. ඒ පේන රූපේ මේ මොහොතේත් තියෙනවා. මම ඒක බලලා ඉවරුනට පස්සෙත් මේක ඉතුරු වෙනවා කියන කාරණය. මෙන්න මේකෙන් පින්නතුනි අර කලින් තිබුණා දැක්කට පස්සෙත් ඉතුරු වෙනවා කියන එකට කියන්නේ, ඒකට කියන්නේ කර්ම භවය කියලා. ඒ වගේම මේ ලෝකයේ තියෙන ලෝකෙක මම ජීවත් වෙනවා කියන එකට කියන්නේ උත්පත්ති භවය කියන කාරණය. මෙන්න මේ භවයේ අවස්ථා දෙකක් පින්නතුනි. එතකොට මෙන්න මේ දර්ශනය අපට තියෙනවා නම්, මෙන්න මේ අවබෝධය අපට තියෙනවා නම්, අප දන්නවා අප ඇසින් යමක් ස්පර්ශ කරනවා නම් ඒ ස්පර්ශ කරන මොහොතේදී ඒක කලින් තිබෙන මෙතෙන්ට ආපු දෙයක් නෙවෙයි, මේ මොහොතේ හේතු වලට අනුව මගේ ආයතන වලට සාපේක්ෂව මගේ මනසේ ස්වභාවයට අනුව මේ මොහොතේහි ආයතන වලට අනුරූප වූ රූප ශබ්ද ආදිය තමයි මා මේ වෙලාවේ ස්පර්ශ කරන්නේ. ඒ ස්පර්ශ කරන දේ මට සාපේක්ෂ දෙයක් සහ ඒක මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන දෙයක්, ඒක මෙයින් පස්සේ ඉතුරු වෙන්නේ නැහැ කියන කාරණේ. මේක තමයි සම්මාදිටින් අපට ලැබෙන ප්‍රධානතම අවබෝධය. වෙනත් විදිහකින් කියනවා නම් චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය. මෙන්න මේ දැනුම ඇති වෙච්ච පමණට අප තේරුම් ගන්නවා දුක කියලා කියන්නේ මොකද්ද. ඇහැට පේන රූපය මේ වෙලාවේ තියෙන දෙයක් හෝ සැබවින්ම නැත්තම් කලින් තිමිච්ච දෙයක් මා මේ අත්දැක්කේ, මේ අත්දැකපු දේ මෙයින් පස්සෙත් ඉතුරු වෙනවා කියලා හිතුවටින් තමා භවය තුල ඉන්නේ. භවපච්චා ජාතේ, ජාතිපච්චා ජරා මරණං කියන කාරණට එන සිද්ධ වෙනවා. පින්නතුනි මෙන්න මේ විදියට අප මේක තේරුම් ගත්තනම් ඔහු දන්නම දුක කියලා කියන්නේ ජරා මරණ ආදී දුක් ඇතිවන්නේ මෙන්න මේ භවය නිසා, ලෝකයක් ඇතැයි කියලා ගන්න නිසා තමයි. ගත්තු ගමම් අපි අවිද්‍යා සාගත ලෝකයේ දෙස බැලුවොත් ඒ බලන මොහොතත් එක්කම එක තැනකින් නතර වෙන්නේ නැහැ. අවසාන වන්නේ භවපච්චා ජාතේ, ජාතිපච්චා ජරා මරණං, ශෝක පරිදේව කරාම යනවා. මෙන්න මේක තමයි ලෝක යථාර්ථය කියන එක අපි දන්නවා. දකින රූපයේ මේ මොහොතේ තියෙන දෙයක් හෝ කලින් තිබිච්ච දෙයක් හෝ දැක්කට පස්සේ ඉතුරු වෙනවා කියලා දෙයක් හිතුවොත් අපේ හිත රූපය තුළ බැසගෙන තියෙන්නේ. රූපය තුළ හිත බැසගත්තනම් ඒ රූපයට අයත් වන සියලුම ඉරණම් ටික, සියලුම කාරණා ටික අපට තමන්ගේ කරගෙන බාර ගන්න සිද්ධ වෙනවා. එහෙනම් මේ අසුරු කරන ලෝකයේ සැබවින්ම වර්තමානයේ මේක ඇහැට පතිත වුණාට මේක තේරුම් ගන්න මොහොතෙහි නිරුද්ධ වෙච්ච රූපයක් තමයි මනෝවිඤ්ඤාණයෙන් මේ තේරුම් ගන්න කියලා දැක්කොතින් අන්නේ දැක්ක පමණට අපි බාහිරින් හිත නිදහස් කරගන්නවා. මෙන්න මෙතෙන්ට තමයි අපට බයක් හටගන්නේ පින්නතුනි. මොකද්ද බය කියලා කියන්නේ? බාහිර රූපේ හිත බැසගත්ොත් ඔහු දන්නවා මහලවීම්, ලෙඩවීම්, මරණ, ප්‍රිය විප්‍රයෝග සියලුම දුක් ටික තමන්ට අත්පත් කරගන්න සිද්ධ වෙනවා කියන මේ බය හටගන්නවා. ඒ නිසා හැකිතාක් ඉක්මනින් බාහිර රූපෙන් හිත මුදවා ගන්න උත්සාහ කරනවා. මේක පින්නතුනි භෞතික වශයෙන් කරන දෙයක් නෙවෙයි. මේක බඩුමුට්ටු අයින් කිරීම හෝ දරුවන් අයින් කිරීම හෝ ගෙදරින් අයින් වෙලා කැලේකට යෑම හෝ කතාවක් නෙවෙයි මේ කියන්නේ. මේ කියන්නේ ඒ දේවල් භෞතික වශයෙන් යුතුකම් ටික කරද්දී, රැකි රක්ෂා ටික කරද්දී මානසිකව මේ ලෝකෙන් නිදහස් වෙන මගක් මේ කියන්නේ. තමන්ගේ දෛනික වැඩත් කරමින් තමන්ට සුගති යන ගමනුත් යන ගමන් විතරක් නෙවෙයි, තමා නිවනටත් වැඩ කටයුතු ටික කරගන්න මාර්ගයක් තමයි මේ දහම තුළින් අපට මේ සඳහන් කරන්නේ. එනිසා අපි දක්ෂ වෙන්නට ඕනේ මේ ලැබිච්ච අවස්ථාවේ අපි හැම දෙනාටම රැකී රක්ෂාවෙන් වෙන් වෙන්න පුළුවන් කමක් නැහැ. එක එක මට්ටම් වල හැම කෙනෙක්ම ඉන්නේ. තමා කරන දේ කොයි දේ කරත් භෞතික වශයෙන් තමා ගනුදෙනු කරාට තමන්ගේ ආධ්‍යාත්මික ලෝකය, තමන්ගේ මානසික ලෝකය ආරස්නගික මාර්ගයේ පාදක කරගත්තු ආධ්‍යාත්මික ලෝකයක් වෙනට ඕන. සුගතිය ඉලක්ක කරගත්තු, දුකේ නිදහස් වීම, සසරෙන් නිදහස් වීම ඉලක්ක කරගත්තු ආධ්‍යාත්මික ලෝකය මේ ආරස්නගික මාර්ගයේ පදනම වෙච්ච තමන්ගේ මානසික ලෝකයක් තමන්ට තියෙනට ඕන. මෙන්න මේ දර්ශනය ලැබිච්ච ගමන් මොහුට ඊට පස්සේ සම්මා සංකප්ප කියන කාරණය ඉස්මතු වෙනවා. ඔහුගේ නිතරම කල්පනාව තියෙන මොහොකටද නෙක්ඛම් සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප කියන කාරණේ. නෙක්ඛම් සංකප්ප කියලා කියන්නේ විශේෂයෙන්ම පංචකාම සම්පත්තියෙන් ටිකෙන් ටික දුරස් වීම. ඇස පිනවන්න දරන උත්සාහයේ, කන පිනවන්න, නාසය, දිව, ශරීරය කියන මෙන්න මේ පංචකාම සම්පත්තියෙන් නික්මෙන තියෙන නික්මෙන දරන උත්සාහය. අර දුකේ ස්වභාවය දැනගත්තු කෙනා තමන්ගේ සංකල්පනා තමා හිතන විදිය සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්නවා. ඒකට කියනවා සම්මා සංකප්ප කියලා. ඒකේ මූලික පදනම සම්මා සංකප්පය. සම්මා සංකප්පේහි නෙක්ඛම් සංකප්පය කියන පියවර. දෙවෙනි කාරණය අව්‍යාපාද සංකප්ප. අනිත් අයට ව්‍යාපාද නොකිරීම නම් වූ මෛත්‍රිය වැඩීම. අපට නොයෙක් විට හිතට පීඩා ගෙන දෙන්නේ අනිත්‍යය ගැන තියෙන අමනාපයේ විරසකකම. අපි තැනකට ගිය ගමන් නිතරම ගැටෙන මනසින් තමයි ඉන්නේ. වෙන කෙනෙක්ගේ රූපයක් දැකලා කියන දෙයක් අහලා ගැටෙන කාරණා හොයමින් තමයි හිත ඉන්නේ, හිතේ ස්වභාවයක. නමුත් ඇතර සමහර අය ඉන්නවා එහෙම ගැටෙන තියෙන කාරණා තිබ්බට ගැටෙන්නේ නැහැ. හැම තැනම Tamanට අවස්ථාවක් කරගන්න පින්කමක් කරගන්න. දෙයක් අපිට සිදු වෙලා තිබුණත්, අඩුපාඩුවක් තිබුණත් ඉක්මනට එතන ගිහලා එතන උදව්වක් කරනවා. පින්නතනි මෛත්‍රිය දිනනකොට එහෙමයි අපි. තැනක ලස්සනට තියෙනකොට එතන සතුටින් විතරක් නෙවෙයි, අඩුපාඩුවක් තියෙනකොට අඩුපාඩුවක් තියෙන කෙනෙක් දැක්කොත් ඒ හැම තැනදීම Tamanට ගුණයක් දිනු කරගන්න තියෙන ස්ථානයක්. ඒ හැම ගැටලුවක්ම අපේ පින කුසලයේ දිනු කරගන්න අවස්ථාව කරගන්නට ඕන. ඒක නිකන් කරන්න පුළුවන් කමක් නැහැ. ඒක සිදුවන්නේ තමන්ගේ හිතේ කොච්චර මෛත්‍රිය තියෙනවාද, මෙන්න මේ අව්‍යාපාද සංකප්පය තියෙනවාද කියන කාරණය මත. ඒ වගේම අවිහිංසා සංකප්පය. වෙනත් කෙනෙකුට හිංසාවක් පීඩාවක් නොවන විදියට තමන්ගේ කය වචනේ දෙක නිතර හසුරුවා ගන්නවා පින්නතුනි. පොඩි දෙයකින්වත් ඉරියව්වකින්වත් වෙනත් කෙනෙකුට අපහාසයක් අපහසුවක් වෙන දෙයක් තමා කරන්නේ නැහැ. ඇයි පින්නතුනි? මේ ලෝකේ හැම කෙනෙක්ම බොහොම ප්‍රශ්න මාද්දී ඉන්නේ පින්නතුනි. ඇතැම් විට මේ වගේ රටක හිටියත් දැන් මේ වගේ රටක නම කියනකොටම බොහෝ දෙනෙක් හිතන්නේ හොඳට සැප පහසු සහිතව ඉන්නයි කියලානේ. නමුත් පින්නතුන් දනවන්නේ කොයිතරම් ගැටලු ටිකක් තියෙනවද කියලා. ඉතින් මේ ප්‍රශ්න මාද්දී ඇතැම් විට සාමාන්‍ය දුප්පත් රටක ඉන්න අයටත් වඩා ප්‍රශ්න තියෙනවා මෙහි ඉන්න අයට. ඒ තමන්ට තියෙන විහිදන් ටික ගෙවා ගන්න නොයෙක් ගැටලු මාද්දී ඉන්නේ. හැම කෙනෙක්ම පින්නතුනි මේ වගේ ඉන්නේ. එක තනි පුද්ගලෙක් පාර යනවා වගේ ඔබට පේනවා. නමුත් යාගේ පිටුපස්සේ ආනිසා කී දෙනෙක් ජීවත් වෙනවද? යා ගෙදරනකන් කී දෙනෙක් බලන් ඉන්නවද? යා බැරි වෙලාවත් පරක් වුණොතින්, යාට මගදී ලෙඩක් වුණොතින්, යා නිසා කී දෙනෙක් දුක් විඳිනවද කියලා ඔබ දන්නවද? ඒ නිසා කිසි වෙටකත් කිසිවෙකුටත් අපහසුාවක් වෙන විදිහට ඉන්න එපා පින්නතුනි. පොඩි දෙයකින් හරියට උපකාරයක් පිණිස ඉන්න. වචනකින් හරි, සිනහවකින් හරි, බැලමකින් හරි කෙනෙකුට යහපතක් වෙන විදියට, එයාගේ හිතේ තියෙන දුක් පීඩාවත් දුර වෙන විදියට අපි කටයුතු කරන්න ඕන. මෙන්න මේ අවිහිංසා සංකල්පයේ ලක්ෂණයක. සම්මාදිටේ ලැබුණු ගමන්ම ਉਹ සසර ගැන දන්නවා. අනිත් අය පින්නතුනේ ඇතැමිට ඔබ තරම් ධර්මය දන්නේත් නැහැ. බලන්න මේ මිනිසුන්ට ආර්ථික ප්‍රශ්නක් තියෙනවා, සමාජ ප්‍රශ්නක් තියෙනවා, ධර්මයකුත් නැහැ එයාට. පොදුම හිතන ඇතැමිට මේ මිනිසුන්ට මෙච්චර ප්‍රශ්න තිබෙති කොහොමද ජීවත් වෙන්නේ කියලානේ. අපට මේ ඔක්කොමත් ලැබිලා දුක නිදහසන ධර්මයකුත් ලැබිලා අපට තියෙන ප්‍රශ්න ටික විසඳ ගන්න බැරුව මෝන දිහා බැලුවාම පේනවනේ කොච්චර ප්‍රශ්න එකක් තියන්ද මේ ඉන්නේ කියලා. ඉතින් අනිත් අය කොයිතරම් අපහසුයෙන් ඇද්ද පේනතුනි. එයා කොයිතරම් දුරට හැදෑමන කවුන්සලර්ස්ලාට උපදේශකවරුන්ට යනවද මේ ප්‍රශ්න ටික විසඳගන්න. දැන් අපට මාසයකට දවසක් හරි මෙහෙම එනකොට අපට වෙනුතුනේ කොයිතරම් අපේ මානසික ගැටලු ටිකක් નિરાයසයෙන් විසඳනවද? එක අතකින් අපි කරන පින්කම් නිසා, එක අතකින් ධර්මයේ හැසිරෙන අනිත්‍යය දැක්කහම අපේ දේවල් අපට කතා බහ කරගෙන කොච්චර මානසික සැනසීමක් ලැබෙනවද මේ? අන්න ඒ ලැබෙන සැනසීම අප අනිත්‍යයට දක්වන්නට ඕන පින්වතුනි. සම්මා සංකල්පයේ ස්වභාවය මේක. මේ සම්මා දිට්ඨියෙන් සම්මා සංකප්පයට ආවට පස්සේ ඊළඟට අපේ ළඟ සීලේ කරුණු පිහිටනවා. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන කාරණා තුන. සම්මා වාචා, අපි වචනයෙන් යමක් කතා කරනකොට හුඟක් හිතලා තමයි ඒක කතා කරන්නේ. නැවත නැවතත් හිතන එක සුදුසු දෙයක්ද නැද්ද කියලා. මොකද දැන් තමන් ආධ්‍යාත්මික ගමනකට තමා දැන් මේ පිවිසලා ඉන්නේ. තමන්ට ලොකු ආධ්‍යාත්මික ඉලක්කයක්, සිහිනයක් තියෙන මාර්ගයක ඉන්නේ. අන්නේ මාර්ගයට බාධා වෙන දෙයක් තමා වචනකින්වත් කරන්න නැහැ පින්නතුනි. බොරු කීමෙන් වැළකීම, කේලම් කීමෙන් වැළකීම, හිස් වචන කීමෙන් වැළකීම, පරුස වචන කීමෙන් වැළකීම කියන මෙන්න මේ වචනෙන් දක්වන්න පුළුවන් ඉහළම ඩිසිප්ලින් එක තමා පවත්වා ගන්නවා. ඒක පවත්වා ගන්න තියෙන ඉතාම පහසුම ක්‍රමයක් තමයි අඩුවෙන් කතා කරන එක. පුළුවන් තරම් අඩුවෙන් කතා කරන්න වෙනතුනි. ප්‍රශ්න අඩුවෙන් ඉන්න කැමති නම් පුළුවන් තරම් අඩුවෙන් කතා කරන්න. ප්‍රශ්න වැඩි කරගන්න කැමති නම් වැඩිපුර කතා කරන්න. මේක තමයි ක්‍රමය. පින්නතුනි සම්මා වාචා මේක. ඊට පස්සේ වාචාවත් එක්කම ඊළඟට සම්මා කම්මන්තය, තමාගේ කායික කරන දේවල් පුළුවන් තරම් කල්පනාවෙන් කරන්න. ඒ විතරක් නෙවෙයි සම්මා ආජීව, තමා කරන රැකියාව ඉතාම ධාර්මිකව තමා කරන්නේ. මොකද තමන් දැන් මේ ආධ්‍යාත්මික ගමනකට ඇවිල්ලා ඉන්නේ. අන්නේ ගමනට තමා බැසගත්තට පස්සේ පින්නතුනි තමන් දන්නවා තමා සුළු දේවල් අත්හරිනව ලොකු දෙයක් බලාපොරොත්තු වෙයි. ලොකු ආධ්‍යාත්මික ඉලක්කයක් තමාට තියෙන මේ මොහොතෙහි තමා සුළු දේවල් වලින් තමා දුකටපත් වෙන්නේ නැහැ පින්නතුනි. තමාට ඊට වඩා ඉහළ ඉලක්කයක් කරහා තමා මේ ගමන් කරමින් ඉන්නේ. ඒ නිසා රැක ආරක්ෂාව ඉතාම ධාර්මික දියබ් බවට සමාපත් කරගන්නවා. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, මේක සීලය. කායික වාචික සංවරය කොයිතරම් දුරට මේ සීලය දිනු වෙනවාද? අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි. පොඩි හෝ වරදක් නොකරන මට්ටමට තමාගේ කායික වාචික සංවරය තමා පවත්වා ගන්නවා. කරණිමිත සූත්‍රයේ දක්වපු විදියට නැචකොද්දන් සමාචරයේ කිංචි යේන විඤ්ඤෝ පරිපවදෙයොන්. නුවණැති අයදොස් කියන සුළු හෝ වරදක් නොකරින තරමට තමාගේ කායික වාචික සහ වෘත්තීය ජීවිතය තමා සංවර සීලී කරගන්නවා. ඒ විතරක් නෙවෙයි. මේ සීලයේ නිකං කායික වාචික සංවරයක් විතරක් වුණොත් පින්නතුනි ඒක තමන්ට බරක් වෙනවා. ඒක තමාට කරදරයක් වෙන්න පුළුවන්. නමුත් මේ සීලය එහෙම සීලයක් නෙවෙයි. මේ සීලය සමාධි සංවර්ධනික සීලයක්. සමාධියට, චිත්ත සමාධියට බර වෙච්ච සීලයක් දැන් මොහු මේ රකින්නේ. සීලානුසති භාවනාවට යොමු වෙච්ච සීලයක් රකින්නේ. ඒ විතරක් නෙවෙයි. දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියපු විදියට දෘෂ්ටීන්ට නොවැටි ඇත නැත කියන අන්ත දෙකෙන් දුර වෙලා ප්‍රඥාවත් එක්ක එකට යන සීලයක් කොහොමද රකින්නේ දැන්? මොකක්ද ඒ සීලය? ඒ තමයි ඔහු දන්නවා හේතු ඇති කල්හි හටගෙන හේතු නිරෝධ වෙන ලෝකයක් ප්‍රත්‍යක්ෂ කරන්නේ මේ යන්නේ. අන්න යන ගමනට ඔහු දැන් මේ සංවර සීලීව සිල්වන්තව ඉන්නවා. දැන් ඔබ ඉහළ මට්ටමේ රැකියාවක් කරනවා නම්, ඉහළ මට්ටමේ රැස්වීමකට ඔබ යනවනම්, විද්වතුන් මුණ ගැහෙන අවස්ථාවක් තියෙනවනම්, ඔබ බොහොම සංවරශීලීව ඔබ ඇඳුමේකට පිළිවෙලට ඇඳගෙන කතා බහේ ඒලාට පිළිවෙලට තබාගෙන විතරක් නෙවෙයි, ඇතැම් විට ඒ තැන්වලදී ඔබ කැම බීම ගන්නවනම්, තැනක හැසිරෙනවා නම් ඒවත් කලින් බලලා හුඟා සූදානම් වෙලා තමයි එතෙන්ට යන්නේ. ඒක තමයි සාමාන්‍ය විද්වත් ලෝකේ ලක්ෂණය. ඇඳුම පැනදුම ඉඳන්ම ඔබ හැම දෙයක්ම යනුව සකස් කරගන්නවා. දැන් ඔබ දන්නවනේ මෑත කාලේ නේද සමහර තැන්වල රැස්වීම වලට ඇඳුමෙන් ගියාට පස්සේ ඇඳුම වැරදන්නේ සෑතැම්බෙට මුළු රැස්වීමම කඩා කප්පල් වෙනවනේ. යාල පිළිගන්නේ නැහැ එතෙන්දී. ඒ දේ ඉඳන්ම පින්නතුනි ඒ තැනට ඔබින දෙයට අපි ඒක තමයි අපි අධ්‍යාපනය කියලා කියන්නේ. ඒක තමයි මෙන්න මේ දහමි ලැබෙන ශික්ෂණය අපට. මෙන්න මේ දේවලුත් එක්ක අපි කරනකොට පින්නතුනි අපට මේ ධර්මයේ ලොකු දේවල් මේ දහමේ ඉහළම තත්ත්වයන්ට යන විතරක් නෙවෙයි තමන්ගේ සාමාන්‍ය සංස්කෘතික ජීවිතයත් හැමතිම සාර්ථක වෙනවා. පුරුතිය ජීවිතයේ, ගෘහස්ත ජීවිතයේ, සමාජීය ජීවිතයේ විතරක් නෙවෙයි අධ්‍යාපනික ආධ්‍යාත්මික ඔස්සේ අවසාන වශයෙන් නිර්වාණ අවබෝධයේ සාක්ෂාත් කිරීම දක්වාම යන ගමනේදී පින්නතුනි මේ ගමන් මඟ අපට ඉතාමත් වැදගත් වෙනවා මේ සීලය කියන එක. එතකොට මොහු මේ කායික වාචික සංවරය ඇති කරගන්නේ කුමක් සඳහාද? ඔහුගේ බලාපොරොත්තුව කොහොම හරි සමතේ දිනු කරගන්න. නීවරණ යටපත් කළා චිත්ත සමාධිය ධානාංග ලබා ගන්න තමයි ඔහු මේ යන්නේ. සමාධි සංවර්ධනික සීලයක් අන්නේ සීලයේදී ඔහු හැකිතාක් දුරට තමගේ කායික වාචික සංවරය විතරක් නෙවෙයි වෘත්තීය ජීවිතයේහි ඔහු දැහැමි බව ඉහළින්ම පාත්තා ගන්නවා. මෙන්න මේත් එක්ක ඔහුට ඊළඟට සමාධි ස්කන්ධය මුණගැහෙනවා. සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන කාරණිය. සම්මා වායාමය කියන්නේ නිතරම ඔහු අකුසලෙන් මිදෙන්නත්, කුසලයේ දිනු කරගන්නත් අකණ්ඩ උත්සාහයක් ඔහුට තියෙනවා. අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුපාදාය. නූපං අකුසල නොයිපදීමට උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහනාය. උපන්නා වූ අකුසල ධම් දුරු කරන්ටත්. අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය. නූපං කුසල උපදවා ගැනීමටත්. උප්පන්නානං කුසලානං ධම්මානං තිතියා බිහියෝ භාවාය වේකුල්ලාය සංවතති කියපු විදියට දැනට කරන කුසල් තියෙනවා නම් ඒව වඩා වඩා දියුණු කරගන්න උත්සාහ කරනවා. පිනුතුනි මෙන්න මේක තමයි සම්මා වායාමය කියලා කියන්නේ. ඊළඟට සම්මා සතිය නිතරම තමන් තමාගේ සිත සාකය ගැන නිතර අවධානයෙන් කාලය ගත කරනවා. පිනුතුනි මෙන්න මෙතෙන්ට එනකොට සුවිශේෂ කාරණා ටිකක් අපට මුණ ගැහෙනවා. විශේෂයෙන්ම මහාචාර්යතුමාගේ සූත්‍රය දැක්වෙනවා. ආරසනිංග මාර්ගයේ කරුණ සම්පූර්ණ කරනකොට නිරතුරුව යෙදෙන කාරණා කීපයක් පිළිබඳව. ඒ තමයි සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති. මෙන්න මේ කාරණා තුන එකටම යනවා පින්නතුනි. අනිත් කාරණාවල අඩු වැඩිකම් තිබුණත් මේ කාරණා තුන නිතරම එකට බද්ධ වෙලා යනවා. ඒ වගේම අනිත් කාරණයක් ක්‍රියාත්මක වෙනවා නම් සම්මා වාචාව ක්‍රියාත්මක වෙනවා නම් එතන සම්මා දිට්ඨියක් තියෙනවා, සම්මා වායාමයක් තියෙනවා, සම්මා සතියක් තියෙනවා. මෙන්න මෙහෙම ගිහිල්ලා මේ සතිය එක කුසල අරමුණක බොහෝ වේලාවක් සිත පවත්වා ගැනීමෙහි ප්‍රතිඵල විදියට සම්මා සමාධියටපත් වෙනවා. සතිය දිනු කරන ක්‍රම හතරක් බුදුදහම තුල ප්‍රධාන වශයෙන් දක්වනවා. කායකාන පස්සී විහෙරති, වේදනාසු වේදන පස්සී විහෙරති, චitte චිත්තාන පස්සී විහෙරති, ධම්මේසු ධම්මාන පස්සී විහෙරති. ප්‍රථමයෙන්ම තමාගේ කයට සිත පිහිටුවාගෙන ඉන්නවා. ඊළඟට වේදනාවල් ගැන, සිත ගැන, සිතුවිලි ගැන. මෙන්න මෙතනදී පින්නතුනි බුදුදහමේ කියවෙන ප්‍රධාන කාරණයක් අප මතක තියාගන්නට ඕන. සතිපට්ඨාන ගැන සඳහන් කරද්දී අපි නිතර භාවිත කරන කාරණයක් සතිපට්ඨානය සහ සතිපට්ඨාන භාවනා කියන කාරණය. සතිපට්ඨානය කියන්නේ ආයුහන ලක්ෂණ. උදේ ධර්ම දේශනා කර හාමුදුරුවෝ සඳහන් කළේ අර එකාතකින් ගොයම් පින අතර ගන්න වගේ ඒක සතිපට්ඨානය. ඊළඟට ඡේදන ලක්ෂණය අනිත් අතින් දෑක ඇත්තෙන් ගොයන්ඩ එක කපන වගේ සතිපට්ඨාන භාවනා කියන කාරණේ. එතකොට කායේ කයනුපස්සී විහෙරති කියන්නේ කයේ කයනෝ බලමින් කයට හිත තියලා වාසය කරන එක. ඒ කරන්නේ සම්බුද්ධ සත්‍ය තුන ඉඳගෙන විදර්ශනාවට යන්න කරන මූලික පියවරක් විදියටයි සඳහන් වන්නේ. ආනාපාන සතිය ගත්තත්, ඉරියාපත ගත්තත්, සම්පජඤ්ඤ පබ්බය ගත්තත්, ධාතු මනසේ කාර්යය ගත්තත්, නවසීවතික ගත්තත්, දෙතිස් කුණපයේ මෙනෙහි කරත් මේ හැම තැනදිම කරන්නේ සම්මුති සත්‍ය තුල ඉඳගෙන රූපය පදනම් කරගෙන ඒ රූපයේ ඇසුරු කරමින් කුසල් දිනු වෙන විදියටත් අකුසල් දුරු වෙන විදියටත් හිත පවත්වා ගන්න ක්‍රමය. සාමාන්‍යයෙන් අපි එදිනදා කරන දේවල් වලදී සාමාන්‍ය කුසල් නෙවෙයි අපේ බොහෝ විට හිතේ එන්නේ. හිතට අකුසල් යන පැත්තටම අපි නිතරම යන්නේ. අන්න ඒ යන ගමනම අපි සම්මාදිට්ඨියේ පෙරමුණේ යනවා නම් සම්මාදිට්ඨි පුරේජවන් කියපු විදියට සම්මාදිට්ඨියේ උපකාරවත් බව ලබාගෙන අපි යනවා නම් එදිනෙදා කරන සාමාන්‍ය කටයුතු අපට එකහතකින් වඩා නිවැරදි කරගන්න පුළුවන්. නිවැරදි කරගන්න විතරක් නෙවෙයි ඒ නිවැරදි කරගත්තු දේ සමත භාවනා කමඨහන බවට පත් කරගන්න පුළුවන්. මහා සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් කරන්නේ ඒකයි. අප ගන්න හුස්ම ටිකේ ඉඳන් අපේ සතර ඉරියව්, අපි කරන සියලුම කටයුතු, අපේ ශරීරයේ තියෙන කොටස් විතරක් නෙවෙයි මරණයෙන් පස්සේ මේ ශරීරයට අයිතිවන සිදුවීම් ටිකත් අප භාවනා කමටහන් විදියට ගන්නවා පින්නතුනි. සම්පජඤ්ඤ පබ්බේදී දක්වනවා ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ සම්පජානකාරී හෝති. අසිතේ පීතේ කායිතේ සම්පජානකාරී හෝති. අබෙක්ඛන්තේ පඩෙක්ඛන්තේ සම්පජානකාරී හෝති. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති. මෙහෙම ගිහිල්ලා වාසිතේ තුන්නේ භාවයේ දක්වාම කතා කරනකොට විතරන්නේ කතා නොකරිනකොට ඒ හැම තැනම තමා ගැන අවධානයෙන් සිහියෙන් කය මත හිත පිහිටවල වාසය කරන එක. වෙනද බාහිර කෙනෙක් ගැන බල බල ගියපු ලෝකය බාහිර පරීක්ෂණ කරපු අපි විශේෂයෙන් රැකිරක්ෂා හැම කරා දිනේද බාහිර දේවල්ෙන් පරීක්ෂා කරන්න වෙන්නේ අපට. නමුත් ධර්මයේ කියන්නේ පින්නතුනේ අපේ අභ්‍යන්තරයේ ගවේෂණය කරන එක. ඒක පටන් ගන්නෙ තමන්ගේ ශරීරයේ ඉඳන්, තමන් ගන්න හුස්ම රැල්ලේ ඉඳන්, තමාගේ සමස්ත ජීවිත ක්‍රියාවලිය ගැනම, සතර ඉරියව් ගැනම තමා නිතර සැලකිල්ලෙන් ඉන්නවා. එතෙන්ට හිත පිහිටුවලා විශේෂයෙන්ම අපේ හිතේ තියෙන පංච නීවරණ අප දුරු කරගන්නවා. විශේෂයෙන් පිනතුනේ ධ්‍යාන මට්ටමට එකපාරෙන්න බැරුණත් අප උපචාර මට්ටමින් ධ්‍යානෙට ආසන්න මට්ටමට ඇවිල්ලා හිත ලස්සනට අප තියාගන්නවා. අපේ කායික ක්‍රියාවලිය එතකොට පිනතුනේ හුඟක් සංවර සීලී වෙනවා. තමන්ගේ හිතේ මෘදු බව ඇති වෙන්නේ නැති වෙන්න මොකද වෙන්නේ? තමා කරන කායික ක්‍රියාවලත් ඒ මෘදු බව ඇති වෙනවා. ඒ වචනේ තමන්ගේක ඇති වෙනවා පිනතුනේ. මෙන්න මේ කායනපස්සනාව කොටසෙහි ඉහළම අවස්ථාවක් තමයි සඳහන් කරන්නේ ආනාපාන සති භාවනාවෙන්. බුදුදහමේ සඳහන් වෙන භාවනා කමඨාන 40න් සුවිශේෂීම භාවනා කමඨානක් විදිහට කියන්නේ ආනාපානසති භාවනාව. ආනාපානසතිය වඩනකොට සත්‍ය බොජ්ජංග වැඩෙනවා, ආරසණංග මාර්ගය සම්පූර්ණ වෙනවා, විද්‍යා විමුක්තිය සාක්ෂාත් වෙනවා කියලා. පින්නතුනි ආනාපානසති කියන වචනය සඳහා බුදුදහමේ සඳහන් වෙලා තියෙන කරුණු ටික ඔබ ඉගෙන ගත්තොත් ඒක විතරක් ඇති පින්නතුනි තමන්ගේ ජීවිතයට. ඒ තරම් ඉතාම වැදගත් ලස්සන ප්‍රායෝගික සතුට ලැබෙන කාරණා රාශියක් ආනාපානසති භාවනා ගැන ධර්මයේ තුර සඳහන් වෙලා තියෙනවා. අපේ ජීවිතයේ කොච්චර ලස්සනට, කොච්චර සාමකාමීව, කොච්චර සතුටෙන් පවත්වා ගන්න පුළුවන්ද කියන කාරණා ටික අපට ඒත් එක දැනගන්න පුළුවන්. ආනාපාන සතිය ගැන වෙනම සූත්‍ර තියෙනවා. සංගුත්ති නිකායේ ආනාපානසති සංගුත්තිය කියලා වෙනම සංගුත්තියක් වෙන් කරලා තියෙනවා. පටිසම්භිදා මාගේ ආනාපාන සති කතා කියලා වෙනම පරිච්ඡේදයක් වෙන් කරලා තියෙනවා. මහා සතිපට්ඨාන සූත්‍රය ආදී සූත්‍ර රැසක මේකේ ආනිසංස දේශනා කරලා තියෙනවා. තමන්ගේ ජීවිතයට උපරිම වටිනාකමක් ලබා දෙන කැමති නම් තමන්ගේ ජීවත්වීම සමග ඉතාම බද්ධව පවතින ආනාපාන සතිය ගැන මේට වඩා පින්නතුන අවධානයක් යොමු කරන්න. ඒක සාන්දෘෂ්ටික වශයෙන් දිට්ඨ ධම්ම වේදෙනිය වශයෙන්ම තමන්ට ඒකේ ආනිසංස දැක් ගන්න පුළුවන්. සතර සතිපට්ඨානෙම වැඩෙනවා ආනාපාන සතිය සම්පූර්ණ වෙනකොට. මේ කයනුපස්සනාවෙන් කරන්නේ අපේ අර විසිරලා තියෙන සිත තමන්ගේ කය පාදක කරගෙන සතිමත් කරගෙන අන්නේ සතිය සමාධියක් කරා දිනු වෙනකොට නීවරණ යටපත් කරගන්න ක්‍රමය මේ තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ ශරීරයට හිත තියාගත්තට පස්සේ ඒකට කියන සතිපට්ඨානය කියලා. ඊළඟට ඒ ශරීරයට හේතු වෙච්ච ආහාරය සහ ඊට අදාළ හේතුට ගැන හිතලා හේතුඵල දහම ඔස්සේ මේ ශරීරය දැකලා හේතු ඇති කල්ලි නැත්නම් ආහාර සමුදය ආරූප සමුදයෝ ආහාර නිරෝධ ආරූප නිරෝධෝ කියන මට්ටමට සතිපට්ඨාන භාවනා කරාම අප මේක යන්නට ඕන. තමන්ගේ ශරීරය ගැන ටිකෙන් ටික හිත තැම්පත් වෙනකොට තමයි එතනින් නවතින්නේ. තවත් හිත ටිකෙන් ටික සියුම් කරගන්නවා. සියුම් කරගන්නකොට තමන්ට වේදනාසු වේදන පස්සේ විහෙරති කියපු කාරණට එනවා. ඇසට රූපයක් බැලීම ඔස්සේ සිදුවන වේදනාව. ඒක සැප වේදනාවක් වෙන්න පුළුවන්, දුක් වේදනාවක් වෙන්න පුළුවන්, උපේක්ෂා වේදනාවක් වෙන්න පුළුවන්. අන්නේ වේදනාව චක්කු සම්පස්සජා වේදනාවක් වෙන්න පුළුවන්, සෝත සම්පස්සජා වේදනාවක් වෙන්න පුළුවන්, ගහන සම්පස්සජා, ජිහ්වා සම්පස්සජා, කාය සම්පස්සජා, මනෝ සම්පස්සජා කියපු විදිහට ආයතන හයෙන් කිසියම් ආයතනයක් ඔස්සේ ආපු වේදනාවක් ඒක සැපක්, දුකක්, උපේක්ෂාවක් වෙන්න පුළුවන්. දැන් තමන් කයට වඩා ටිකක් සිවිමල දැන් තියෙන්නේ. දැන් වේදනාව ගැනත් අවධානයෙන් ඉන්නේ. කයට වේදනාවක් එනකොටම දන්න මේක කායික වේදනාවක් කියලා. මුලින් අපි මේ පංච ආයතන වලට තියෙන වේදනාව ගැනට හිත තියන්නේ. හිත තියලා ටිකක් කල ගියාම පේනවා මේ පංච ආයතනෙට හිත තිබ්බට පංච ආයතන වලින් නෙවෙයි ඇත්තට මේ සැප දුක් විඳින්නේ. විඳින්නේ මනෝ විඥාන අවස්ථාවෙන් කියලා. ඊට පස්සේ හිත තියන තියෙන මනෝ විඥානට කෙලින්ම. මනෝ විඥානට හිත තියෙනකොට ඒකෙත් විපාක මට්ටමේ මනෝ විඥානේ නෙවෙයි. ඊට පස්සේ තමන් දන්නවා විපාක මට්ටමේ නොදුරු වෙලා මේ තමා අතීතයේ සිහි කරන වෙලාවේදී තමයි ඇත්තටම මේක මේ මනෝ විඥාණයෙන් වර්තමානයේ තේරුම් ගන්න කියලා. අර විපාක මට්ටමේ විඥාන ටික විපාක මට්ටමේ වේදනා ටික නිරෝධ වෙච්ච තැනක ඒ ඔස්සේ හටගත්තු සංඥා වේදනා දෙක නැවත මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥාන අවස්ථාවෙන් තේරුම් අරගෙන මනෝ සම්පස්ස පච්චා වේදනා මට්ටමෙන් දැන් මේක දකින්න කියලා මට්ටමට වෙනවා. ඒ විතරක් නෙවෙයි. ඒ වේදනාවත් පස්ස සමුදය වේදනා සමුදයෝ පස්ස නිරෝධා වේදනා නිරෝධෝ කියන මට්ටමට එනවා. ස්පර්ශ සමුදයෙන් තමයි මේ වේදනාව හටගත්තේ. ස්පර්ශ නිරෝධයෙන් ඒක ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන එකත් දකිනවා. වේදනාව ගැන තියෙන ආශාව අවධානය යථා ස්වභාවයට යථාබෝධයට යනවා. තවත් එන්නේ නම් ආනාපාන සතියම භාවිත කරමින් අපට හිත සංවර සීලී කරගන්න පුළුවන්. එහෙම කරනකොට දැන් වේදනාවත් යටපත් වෙලා ඊටත් වඩා තමන්ට කැපී පෙනෙන්නේ තමන්ගේ සිත. දැන් හොඳට හිත පේන්න ගන්නවා. හිතට කිසියම් අරමුණක් එනකොටම තමන් දන්නවා දැන් හිතේ ස්වභාවය මොකද්ද කියලා. සරාගං වාචිත්තං සරාගං චිත්තංති පජානාති. වීතරාගං වාචිත්තං වීතරාගං චිත්තංති පජානාති. හිතේ රාග සහිත සිතවිල්ලක් සිතක් නම් තමයි ඒක දන්නවා. වීතරාගී නම් ඒක දන්නවා. සදෝසං වාචිත්තං සදෝසං චිත්තංති පජානාති. වීත දෝසං වාචිත්තං වීත දෝසං චේතන්ති පජානාති. ද්වේෂ සහිතකද්ද රහිතකද්ද කියලා සමාදන්නවා. තවත් එක ඉහෙලට ගිහිල්ලා වටිනාම තැනක් තමයි සමෝහං වාචිත්තං සමෝහං චිත්තන්ති පජානාති. වීත මෝහං වාචිත්තං වීත මෝහං චිත්තන්ති පජානාති. මේ වෙලාවේ තමන් ඉන්නේ මෝහෙන්ද නැත්නම් අවිද්‍යාවෙන්ද? එහෙමත් නැත්නම් තමා දැන් විද්‍යාවෙන් හෙවත් ප්‍රඥාවෙන්ද තමා ඉන්නේ කියලා බලනවා. අපි කිව්වා මුලදීම බලන්නේ හැටි ආරම්භයේදීම කිව්වා අපි ඒක. මේ වෙලාවේ තමා යමක් ගැන හිතනකොට රූපයක් ගැන හිතලා රූපයක් එක්කනම් ඉන්නේ තේරුම් ගන්න අවිද්‍යාවත් එක්කයි ඉන්නේ. ඒ කියන්නේ ජරා මරණත් එක්කයි ඉන්නේ. රූපේ නිරුද්ධ වෙච්ච දෙයක් විදිහට දකිනවනම් තමයි ඉන්නේ විද්‍යාවෙන් කියලා දැනගන්න. ඒ විතරක් නෙවෙයි තවත් ගැඹුරට ගිහලා අවසානට යනකොට සමාහිත අසමාහිත ආදී වශයෙන් ගිහිල්ලා අවසානට යනකොට විමුත්තං වාචිත්තං විමුත්තං චිත්තන්ති පජානාති. අයමුත්තං වාචිත්තං අයමුත්තං චිත්තන්ති පජානාති. ලෝකෙන් හිත මිදෙලද නැද්ද කියන එකක් තමයි දන්නවා. අවිද්‍යාවෙන් හිටියොත් ලෝකෙන් මිදෙලා නැහැ. විද්‍යාවෙන් හෙවත් ප්‍රඥාවෙන් ඉන්නවා නම් තමා මිදිලිනේ කියලා දකිනවා. පින්නොතින් බලන්න අර ආනාපාන සතියෙන් කායගත සතියෙන් අපි පටන් අරන් වේදනුපස්සන හරහා චිත්තානුපස්සනාවට යන විට අපිට කරන්න ලොකු වැඩ කොටසක් තියෙන පින්නොතින්. මේ දහම් මගේ යන්නේ මොකද්ද වෙන්නේ පින්නොතින්? අපට බාහිර අනවශ්‍ය දේවල් අනවශ්‍ය පුද්ගලයන් ටිකෙන් ටික අපේ ජීවිතෙන් ගිලිහිලා යනවා පින්නතුනි. ඒක සාභායිකම වෙන දෙයක්. මෙන්න මේත් එක පින්නතුනි අපි තේරුම් ගත යුතු කාරණයක් තියෙනවා. අපි බොහෝ විට ධර්ම මාර්ගයේ ආරම්භෙදිම කියනවා මේ පින් ටිකක් දුරු කරගන්න කියලා. පින් අයින් කරන්න පින් වැඩක් නැහැ කියලානේ. හරියේ පරිස්සම් වෙන පින්නතුනි වගේ දේශනා එනකොට පින අයින් කරගත්තොත් කොතෙන්ද දෙන්නේ? සුපුරුදු අඩුපාඩු ටික තමයි අපි අතෙන් වෙන්නේ. පින කවදාවත් අයින් කැමැත්තෙන් හිතලා අයින් කරන දෙයක් නෙවෙයි පින්නතුනි. ඒක අත්හැරන දෙයක්. ඒක මුලින් අත්හරින ගියොතින් හරියට අර ඉනිමගෙන් ඉහළට යන කලින් ඉනිමගේ යටදීම ඉනිමග අයින් කරා වගේ වැඩක්. ඔරුවෙන් එගොඩට යන කලින් මෙගොඩදීම ඔරුව අයින් කළා වගේ. එහෙම දෙයක් නෙවෙයි මේ බුදුදහම තුල කියන්නේ. මේ පින විසින් තමයි පින්නතුනි අපේ මේ හැම දෙයක්ම මේ ආධ්‍යාත්මික ගමන් මගේ පහසුකම් ටික යටිතල පහසුකම් ටික සියල්ලක්ම සම්පාදනය කරන්නේ මේ පින විසින්. මා පුඤ්ඤස්ස බහයි කියලා බුදුහාම දේශනා කළා පිනට නිග්‍රහ කරන්න එපා කියලා. අන්නේ පිනෙන් පෝෂණය වෙමින් තමයි අපි මේ ගමන යන්නේ. ඒ පිනේ අඩුපාඩුකම් තිබුණත් අපට පින්නතුනි මේ ආධ්‍යාත්මික ගමන් මාගේදී අපට ලොකු අපහසුතාවයක් එනවා. මේ ගමන ඉදිරියට යන්නේ අපි. අන්න ඒ නිසා ඒ දේ කරන ගමන් අප මේ ලෝකෝත්තර ගමන් මාගේ යද්දී විශේෂයෙන් ආර්යසනික මාර්ගයේ ගමන් කරද්දී ක්‍රමානුකූලව තමන්ගෙන් ඒ දේවල් අතහැරෙනවා පින්නතුනි. දැන් බලන්න වෙසක් පොයකට බලන්න අපි ගමු. සමහර අය ගෙවල් ඉඳන් පහන් පත්තු කරනවා. සමහර අය පන්සලේ ගෙදර ඉස්සරහා කොඩියක් දානවා. සමහර කෙනෙක් ගෙදර ඉස්සරහා බීම බෝතල් ටිකක් තියාගෙන බීම දෙනවා. සමහර අය ටවුමට ගිහලා බත් පාර්සල් ටිකක් දෙනවා. සමහර අය පන්සලේ සීල ගන්න අයට කෑම දෙනවා. සමහර අය සීල ගන්න අයට උපස්ථාන කරනවා. සමහර අය සීල් ගන්නවා. සමහර අය සීල් අරන් භාවනා කරනවා. සමහර අය බාහන මධ්‍යස්ථානට ගිහිල්ලා වෙසක් පොය නිමිත්තෙන් සුමානයක්ම භාවනා කරනවා. ඉතින් එක එක අය පිනතුනේ තමන්ගේ මට්ටම අනුව යම්කිසි වැඩ කොටසක් කරනවා එතන. එතකොට ඒ ඉන්න කෙනා එයින් ඉහළ තැනකට ගන්නව මිසක් එතන එපා කියලා එකපාර අයින් කරවතින් එයාට ඊට පස්සේ පිහිටන තැනක් නැහැ. ඒක අවබෝධයත් එක්ක ටිකෙන් ටික ඉහළට යන ගමනක් මේ. අන්නේ ගමන් මගේදී හැම කෙනෙක්ම කිසියම් විදියක පිනක් කරගන්නවා පිනතුනේ. අර ඉහළට ආපු බොහෝ දෙනා අර සතියක් භාවනා කරන්න ආපු අය මුල් කාලේ ගෙදර පහන්පත්තු කරපු අය දන්සල් දීපු අය තමයි ආවේ. සාමාන්‍ය විදිහට එක දවසක් සීල් ගත්තු කෙනා තමයි දැන් මේ සතියක්ම ගිහිල්ලා භාවනා කරන්නේ දැන්. එයා එකපාරටෙන්ට ආව නෙවෙයි. එතකොට ඒ කෙනා දැකලා අපි අනිත් පැයට නිග්‍රහ කරන් ගියොත් මොකද්ද? ඒක ගැලපෙන්නේ නැහැ. ඒ නිසා එක එක වයස්වලදී එක එක අය යන දුරක් තියෙනවා. අපිට තියෙන ධර්ම දේශනාවලදී මේ ඉන්න තැන තව පොඩ්ඩකින් හරි ඒගොල්ලන් ඉහළ තැනට ගෙනියන එක අපි කරන්න තියෙනවා. ඒ නිසා පින ගැන කියද්දී හරි කල්පනාකාරී වෙන්න ඕනේ පිනතුනි. බුදුරජාණන් වහන්සේටත් පිනතුනි එකම පුද්ගලයාට අවස්ථා දෙකකදී බණ කියපු අවස්ථා තියෙන බුදුහාඳුරු. වයසක බ්‍රාහ්මණුරු දෙන්නෙක් එනවා. මරණාසන කාලේ බුදුහාඳුරන් අහනවා, බුදුහාඳුර අපි මොකද කරන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුඤ්ඤානි කෛරාස සුඛාවහානි, සැපගෙන දෙන පින්කම් කරන්න කියලා. ඒ දෙන්නාම මේක හිතේ තියාගෙන ඉක්මනින් කොහොම හරි පින්කම් කරලා මේ දෙන මිය ගිහිලා දිවි ලෝක යනවා. දිවි ලෝකෙ ගිහිලා නැවත බුදුහාඳුර හම්බෙන්න එනවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ගාථා බුදුහාඳුරන්ට කියනවා මේ දෙන ඇවිල්ලා. පුඤ්ඤානි කෛරාස සුඛාවහානි කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා අර ගාථා කිව්වේ නෑ බුදුහාඳුරේක ප්‍රතික්ෂේප කරෙත් නෑ. ඊළඟට දේශනා කරනවා ලෝකාමි සම්පජහේ සම්තිපේකෝ කියලා. ලෝකයට තියෙන ආසාව දුරු කරන්න කියලා එතකොට නිවන් මඟ දේශනා කරනවා. ඒ දෙන්නාම අර වයසට ගිහිල්ලා දුරවල වෙල හිටි වෙරද දේශනා කළේ පින් කරන්න කියලා. ඒ දෙන්නාම දැන් අලුත් ශරීරයක් අරගෙන හොඳ ශක්තිමත් ආපු වෙලාවේදී දැන් මේ ලෞකික කුසලට යොමු කරනවා. එකම පුද්ගලයන් වෙනුවෙන් එකම දේශකයේ අවස්ථා දෙකකදී කියපු කාරණා දෙකක් වෙනතෙනි. එහෙනම් අපේ ජීවිත ගැන අපට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මේ වගේ වෙනස්කම් තියෙනවා පිනතුනි. හැබැයි දේශකයන් වහන්සේලා විදියට අපේ යුතුයකමක් තමයි ආරම්භයේ ඉඳන් ශ්‍රාවක පිරිස ගෙන යන්න පුළුවන් ඉහළම තැන කරාම අපේ එකම දේශනාවක් තුළදීම රැගෙන යාම අපේ යුතුයකමක් වෙනවා. මොකද ඒකට හේතුව ඒ ශ්‍රාවකයන් අතරින් විවිධ බුද්ධි මට්ටම් වල ඉන්නවා. ඒ විතරක් නෙමෙයි ඒ ධර්ම දේශනා කිරීමෙන් වැඩිපුරම ප්‍රතිලාභ ලැබෙන කාටද? දේශකයන් වහන්සේට. දේශකයන් වහන්සේටත් ඒ දේශනය විමුක්තායතනක් වෙනවා. ඒ අවස්ථාවම හිත වැඩෙන වෙලාවක් ශ්‍රාවක පිරිස ප්‍රතිඵල ගත්තත් නොගත්තත් දේශකයන් වහන්සේට කපති යන්නේ නැහැ. උන්වහන්සේගේ ඍජුවම ප්‍රඥාව දිනු වෙනට විමුක්තායතනය බවට පත් වෙනවා ඒක. පින්නතුනි මෙන්න මේ විදියට කායනුපස්සනාවෙන් පටන් අරගෙන වේදනුපස්සනාව ඔස්සේ අපි චිත්තානුපස්සනාව සම්පූර්ණ කිරීමත් එක්කම අපි දන්නවා මේ සිත කියන එක කුසල අරමුණක් වුණත් අකුසල අරමුණක් වුණත් සමාධි වුණත් අසමාහිත වුණත් මේ හිත කියන එක අනිත්‍ය දෙයක්. නාම රූප සමුදයා විඥාන සමුදයෝ නාම රූප නිරෝධහ විඥාන නිරෝධෝ කියන එක දන්නවා. මේ විඥානේ හටගත්තේ නාම රූප නිසා නාම රූප නිරෝධයෙන් විඥානේ නිරෝධ වෙනවා කියන එක දකිනවා. එතකොට අන්නේ විඥානේ තුලවත් බැසගන්නේ ඒ විඥානේ විඥානට්ඨිතියක් කරගන්නේ ඔහු දන්නවා මේ විඥානයත් වෙනස් වෙන දෙයක්. මේක තමා කැමති විදිහට පාත්වා ගන්න බෙර දෙයක් කියලා. මෙන්න මෙහෙම විඥානේ ගැන සැලකෙලෙන් ඉන්නකොට ඔහු තවත් ඉදිරියට යනවා. ධම්මේසු ධම්මානුපස්සී විහෙරති මට්ටමට එනවා. දැන් ඔහු ධම්ම කියලා කියන්නේ මෙතන කුසල අකුසල දෙපැත්තටම බර වූ චේතනා ටික නැත්තම් සිතිවිලි ගැන ඔහු දැන් සැලකිල්ලෙන් ඉන්නේ. මුලින්ම ඔහු දකිනවා ඔහුට අවබෝධ වෙනවා හිතට පංච නීවරණ එනකොට හිතට කාමච්ඡන්ද ව්‍යාපාදාදී නීවරණයක් තියෙනවනම් තියෙනවා කියලා දන්නවා. නැත්තන් නෑ කියලා දන්නවා. ඒ වගේම තියෙන එක දුරු වෙන විදියක් දන්නවා. දුරු වෙච්ච නීවරණේ නැවත නොයනවා නම් ඒ ක්‍රමයක් ඔහු දැන් දන්නවා. ඒ වගේම තවත් ඉදිරියට ගිහලෝ පංචස්කන්ධය දකිනවා. මේ හැම මොහොතෙම මේ රූපය හේතු ඇති කල්හි හටගෙන රූප නිරෝධයෙන් නිරෝධ වෙන දකිනවා. වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයම හැම වෙලාවෙම හටගෙන නිරුද්ධ වෙන ආකාරය දකිනවා. ඒ වගේම චතුරාර්ය සත්‍ය දකිනවා. මේ දුක සමුදය නිරෝධ මාර්ග කියලා අර සම්මා දිට්ඨියේ ආරම්භක පියවරදී ඔහු සුතමේ පඤ්ඤා විදියට චතුරාර්ය සත්‍ය සත්‍ය ඥානයක් විදියට අසා දැනගත්තු කාරණය ඔහු දැන් කෘත්‍ය ඥානයේ සම්පූර්ණ කිරීම වශයෙන් දැන් ඔහු ඒක හොඳට අත්දකිනවා. මෙතෙක් අසා දැනගත්තු කාරණා තමන්ගේ ජීවිතය තුළින්ම පේන ගන්නවා. දුක කියන්නේ මොකද්ද? මේ ස්කන්ධ පංචකයේ හට ගැනීම දුක සමුදය කියන්නේ. මේ ස්කන්ධ ආසාදීන් දිරවට තියෙන ආසාව කියන එක දන්නවා. ඒ වගේම රූප ශබ්ද ආදියට තියෙන ආසාව කියන එක දන්නවා. දුක නිරෝධය කියලා කියන්නේ අර ස්කන්ධ ආසාදී ආයතන වලට, රූප ආදී අරමුණු වලට, චක්කු විඤ්ඤාණ ආදී විඤ්ඤාණ වලට ආදී වශයෙන් මේක කොටස් 60කට බෙදලා තියෙනවා. අරස්කන්නාසාදී 6 එකක් 10 ගානේ 60කට බෙදලා තියෙනවා. එත්තේ සා තණ්හා උප්පජ්ජමාන උප්පජ්ජති, එත්ත නිවිසමාන නිවිසති. තෘෂ්ණාව හට ගන්නවා නම් හට ගන්න තියෙනෙත් මෙතන. එත්ත නිරුජ්ජමාන නිරුජ්ජති, නිරුද්ධ වෙන තියෙනා නිරුද්ධ වෙන තියෙනෙත් මෙන්න මේ අස්කන්නාසාදී ආයතන, රූපාදී අරමුණු, චක්කු විඥානාදී විඥානාදී මෙන්න මේ 10කට මේ බෙදලා තියෙන ආකාරය මේ 6 ගොඩවල් 10 උ දකිනවා. මේ 60 ආකාරයට දුකේ හට ගැනීම හා නිරෝධය දකිනවා. ඒත් එකම නැවත හෝ අර ආරස්මණික මාර්ගයේ කරුණු මාර්ග සත්‍ය විදියට නැවත හෝ දකිනවා. මේ දකින මොහොතේදී පින්නතුන හෝ ගිහිත හුඟා සමාධිමත් වෙලා අර ආරස්මණික මාර්ගයේ කරුණු මුලදී කරුණු විදියට දැනගත්තා. ඊට පස්සේ කරුණු සම්පූර්ණ වෙනකොට සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති කියන කරුණු දෙක එකට බද්ධව ගියා. ඊට පස්සේ ටිකෙන් ටික අර අඩු වෙලා යටට ගිහිලා තිමිච්ච කරුණු දැන් ටිකෙන් ටික පිරෙනවා. සම්මා වාචා, කම්මන්ත, ආජීව, සමාධි මෙන්න මේ කරුණු දිගෙන් දිගටම ඉහළට යනවා. ඔහුගේ හිත ටිකෙන් ටික සමාධිමත් වෙනවා. ආනාපාන සති ආදී කිසියම් කමඨහනක් භාවිත කරමින් ඔහු තමගේ හිත ඉහළම මට්ටමට ගන්නවා. එන්න එන්නම ඔහුගේ සතුට දිනු වෙනවා. ඒ දිනු වීමත් එක්කම ඔහුට අර බොජ්ජංග ධර්ම, සති, ධම්මවිචය, පිරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියන මෙන්න මේ ධානාංග ඔහුගේ ජීවිතය තුළ පිහිටනවා. ඒගේ අඩුපාඩුවක් තියෙනවා නම් දාන දැන් මගේ මේකේ අඩුවක් තියෙනවා කියලා ඔහු එක දිනු වෙනකොට ඒක දිනුවක් දකිනවා. මේ ධර්ම මාර්ගයේ පින්නතුනේ ආරම්භයේ පටන් අවසානයේ දක්වාම සතුට දිනු වෙමින් යන ගමනක් විතරක් නෙවෙයි. ඒ සතුට වර්තමානයේ මේ මොහොතේම විඳින්මින් යන ගමනක් මේක පින්නතුනේ. ධර්මයේ හැසිරීම කියන්නේ ඊටාම සතුටෙන් යන ගමනක්. ධර්මයේ හැසිරීම කියන්නේ මේ ලෝකේ ඊටාම ලස්සනට සතුටෙන් ජීවත් වෙන ප්‍රතිපදාවක්. ඒ විතරක් නෙවෙයි, ඒ ධර්ම මාර්ගයද්දී ඔබට ඔබේ රැකිරක්ෂා ටික දැනටත් වඩා හොඳ කරන්න පුළුවන්. ඔබේ දරුවන්ගේ කටයුතු මීටත් වඩා සාර්ථක කරන්න පුළුවන්. ඔබ වැඩ කරන ස්ථානයත් එක්ක මීටත් වඩා සතුටෙන් සැනසීමෙන් කාලය ගත කරන්න පුළුවන්. ඔබේ නිවසේ අනිත්‍යයත් එක්ක, සේවක කාරකාදීන් එක්ක කලින් හිටියට වඩා සතුටෙන් සැනසීමෙන් ඉන්න පුළුවන්. ඒ සතුටේ ලක්ෂණය තමයි, ඒ සතුට කවදාවත් යම් කිසි දෙයක් කළා ඉවර වෙලා ලබන සතුටක් නෙවෙයි. අදට වඩා හොඳ හෙටක් ලැබේවා කියන ලබන සතුටක් නෙවෙයි. ඒ සතුට අද දවසේ මේ මොහොතේ සජීවීව ලබන සාන්දෘෂ්ටික වූ අකාලික වූ සතුටක් බවට පත් වෙන්නට ඕන පින්නතුනි. මේත් එක තමන්ගේ ජීවිතයේ පිරුණු ජීවිතයක් වෙනවා. එන්න එන්නම බාහිර භෞතික දේවල් වලින් සතුට වෙච්ච ලෝකයේ ටිකෙන් ටික නික්මිලා වැඩි දෙයක් තියාපේ ශාරීරිය මතවත් නෙවෙයි මේවන විට සතුට පවතින්නේ. සම්පූර්ණම තමන්ගේ මේ සමත විදර්ශනා දෙක මතයි සතුට රඳා පවතින්නේ. මෙන්න මෙතෙන්ට එනකොට පින්නතුනේ සම්පූර්ණම අපේ ජීවිතය ආධ්‍යාත්මික ජීවිතයක් වටපත් වෙලා මේ ආරසණික මාර්ගයේ කරුණු අපේ ජීවිතයෙන් එන්න එන්නම පෝෂණය වෙලා මේ කරුණුවට ඉහළම තලයකට අප අඛණ්ඩව පවත්වා ගන්න උත්සාහ කරනවා. මෙන්න මේ කරුණෝ සමාන්තරව ඉහළ තලයකට පත්වීම තමයි අප මාර්ගඵල ලැබීම කියලා කියන්නේ. මේ ආරසණික මාර්ගයේ කරුණ වල කියන්නේ සංකතයි කියලා. ඒ හේතුඵල ධමයෙන් හටගත්තු දේවල්. එහෙත් අසංකත වූ නිවන සඳහා යන්න තියෙන මාවත නිසා ලෝපවත්නා සංකත දේවල් අතුරින් ආරස්නගික මාර්ගය උතුම්ම දේ විදිහට සැලකුවා. එනිසා අප ජීවත් වෙන කාලයේ පිනතුනි බලන්න තමන්ගේ සම්මාදිටිය එන්නෙම දිනු වෙනවාද කියලා බලන්න. සම්මාදිටිය දිනු වෙන හේතු වෙන කරුණු පහක් දේශනා කරලා තියෙනවා. සීලානුග්‍රහිතාච හෝති, සීලෙන් අනුග්‍රහවත් බව ලබන්නට ඕන. සුතානුග්‍රහිතාච හෝති, ධර්ම ශ්‍රවණයෙන් අනුග්‍රහවත් බව ලබන්නට ඕන. සාකච්ඡානුග්‍රහිතාච හෝති, සාකච්ඡාවෙන් අනුග්‍රහ බව ලබන්නට ඕන. සමථානුග්‍රහිතාච හෝති, සමතෙන් අනුග්‍රහවත් බව ලබන්නට ඕන. විපස්සනානුග්‍රහිතාච හෝති, විපස්සනාවෙන් අනුග්‍රහවත් බව ලබන්න ඕන කියලා සඳහන් කළා. සීලෙන්, ශ්‍රුතවත් භාවෙන්, සාකච්ඡාවෙන්, සමතෙන්, විපස්සනාවෙන් කියන මෙන්න මේ කරුණු පහෙන් සම්මාදිටිය දිනු වෙනට ඕන. නිතරම තමන්ගේ හිතේ සම්මා සංකප්පය අනිත්‍යය කෙරෙහි හුදෙක් මෙත්තා සාගත මනෝ කර්මය විතරක් නෙවෙයි, මෙත්තා සාගත වචී කර්මයෙන්, මෙත්තා සාගත කාය කර්මයෙන් අපි කටයුතු කරන්න ඕන. සම්මා වාචා, කම්මන්තා ජීව කියන මේ තුනෙන් උපරිම ලෙස තමන්ගේ සිල්වත් බව පවත්වා ගන්නට ඕන. අර දර්ශනයත් ඉදේ තියාගෙන සම්මා වායාම, සති සමාධි කියන මෙන්න මේ කාරණා තුන, සමාධි ස්කන්ධයේ කාරණා තුන අඛණ්ඩව පවත්වා ගන්නට ඕන. වායාම, සති සමාධි, මෙන්න මේ සමාධියත් කොටස් කීපයක් ඉදිරිය දක්වනවා. සමාධිය, සමාධි නිමිත්ත, සමාධි, ඊට පස්සේ සමාධියට පිරිකර සහ සමාධි භාවනා කියන අවස්ථා කීපයක් යනවා. සමාධිය කියන්නේ හිතේ එකඟ බව, සමාධි නිමිත්ත කියන්නේ කාය වේදනාදී සතිපට්ඨාන තියෙන ස්ථාන ටික, සමාධි පරිකාර කියලා කියන්නේ ඒකට පිරිකර වෙන්නේ සතර සම්‍යප්ප්‍රධාන වීරිය. සමාධි භාවනා කියලා කියන්නේ මෙන්න මේ සතිය පාදක කරගෙන නැවත නැවතත් අර සමාධි අරමුණක වාසය කිරීමට කියනවා සමාධි භාවනා කියලා. මෙන්න මේ කරුණොත් පින්නොතින් අප සම්පූර්ණ කරගන්නට ඕන. සමාධිය එක කුසල අරමුණක වැඩි වේලාවක් හිත පවත්වා ගන්න තමයි අපි දක්ෂ වෙන්නට ඕන පින්නොතින්. අපි සාමාන්‍ය පින්කම් කරන එක හොඳයි, ඒ දාන ආදී පින්දාම් සිද්ධ කළේ ඒ වගේ ආනිසංසයත් අරගෙන අප වැඩිපුර අවස්ථාව සලසා ගන්නට ඕන. සමාධි අරමුණක එක කුසල අරමුණක වැඩි වේලාවක් හිත පවත්වා ගන්න දක්ෂ වෙන්නට ඕන. ඒක මෛත්‍රී භාවනෙන් ආරම්භ කරලා, බුදුගුණ භාවනෙන් ආරම්භ කරලා, අප ආනාපානසති භාවනාව දක්වා මේක ටිකෙන් ටික වර්ධනය කරගන්නට ඕන. අවසානයේ පින්නතුනි අපේ හොඳම මිතුරා බවට පත් වෙනට ඕන ආනාපානසති භාවනාව. යම් කිසි දවසක තමන්ට හිතෙනවා නම් ආනාපානසති භාවනාව වැඩි වීම තමන්ගේ ජීවිතයේ සතුට ලබන ඉහළම ක්‍රමයක් කියලා, තමන්ට එකෙන් ලොකු සතුටක් ඇති කරගන්න පුළුවන්, තමාගේ හුඟක් දිනුවකට තමා ආවා කියලා. එනිසා මේ සාන්දෘෂ්ටික ආනිසංස දැක ගන්න පුළුවන් ප්‍රධානතම භාවනාවක් විදිහට සඳහන් වෙනවා. එනිසා සඳහන් කරන්නේ ආනාපානසතිය වඩනකොට සතර සතිපට්ඨානෙම වැඩෙනවා. සතර සතිපට්ඨානෙ වැඩිලා සත්‍යබොජ්ජංග දිනු වෙලා විද්‍යා විමුක්තිය සාක්ෂාත් කිරීම දක්වා මේ ගමනමග යනවා කියලා. පින්පිනුතුනි මේ දහමග යනට අප උත්සාහ ගනිමු. අප මේ සඳහන් කළේ අර කෘතවේදීත්වයෙන් පටන් අරන්, කළගුණ සැලකීමෙන් පටන් අරන්, පුබ්බකාරී කියන ගුණයෙන් පටන් අරන්, අනිත් කෙනෙක් තමන්ට උදව් කරන කලින් තමන් වෙනත් කෙනෙකුට සුළුවෙන් හරි උදව්වක් කරන්න පින්නතුනි. ඇයි ඒකට හේතුව? මේ අපි හමු වෙන අය පින්නතුනි අද මෙතනින් අපි වෙන් වෙලා ගියාට පස්සේ ජීවිතේ අයදැමිට නිවන් දැකලා පිරුණු පානකම සමට හම්බෙන එකලුත් නැහැ. ඒ තරම් අර සාගරයට දාපු ලී කැලි දෙකක් වගේ පේනතුනි. ආයේ හමු වේද කියලා කියනවත් බෑ අපිව. ඒ තරම් දිග සංසාරය යන්නේ. ඒ නිසා මේ හම්බෙන මොහොතේ පොඩි දෙයකින් හරි කෙනෙකුට උදව්වක් කරන්න. අඩුපාඩු තියුණත් කට්ටියගේ වෙචර හිතන්න එපා. එයාට පුළුවන් තරම් උදව්වක් කරන්න. බොහෝ දෙනෙක් අසරණයි පේනතුනි. බොහෝ දුක්ඛම කටළු මැද්දේ ඉන්නේ. ඇතැමිට ශාරීරික රෝග, මානසික ප්‍රශ්න, ගෙවල්වල තියෙන අඩුපාඩුකම්, දරුවන්ගේ ලෙඩ දුක්, මේ බොහෝ දේවල් මැද ඉන්න පිරිසක් තමයි මේ ඉන්නේ. ඒ නිසා හැම කෙනාටම පුළුවන් මට්ටමේ උදව්වක් කරගන්න. තමන්ගේ ආධ්‍යාත්මික ගමනත් තමයි ඉදිරියට යන ගමන්. මේ යුතුකමත් කරමින් අපි අනිත්‍යයට පිහිට වෙමු. මොකද මේ සසරේදී බොහෝ දෙනෙක් අපට උදව් කරපු අය ඉන්නේ. මේ ජීවිතේ නොවුනත් මේ සසරේන ගමනේදී අපට අම්ම තාත්ත නොවෙච්ච කිසිම කෙනෙක් නැහැ පින්නතුනි. අපට සහෝදරයන් නොවෙච්ච, ස්වාමි භාර්යාවන් නොවෙච්ච, දරුවන් නොවෙච්ච කවුරුවත් මේ ලෝකේ නැහැ. ඒ තරම් දිග ගමනක් මේ අපි ඇවිල්ලා ඉන්නේ. ඒ ආපු ගමනේදී අපේ මෛත්‍රිය දිනු වෙනවා කියලා කියන්නේ ඒ හැම දිනාටමත් උදව් කරමින්, ඒ හැම දිනාමත් දහම් මාර්ගට යොමු කරගනිමින් අපත් මේ ගමන ඉදිරියට යන්නට ඕන පින්නතුනි. ඒ නිසා මේ ලැබෙච්ච ඊටාම දුර්ලභ බුද්ධෝත්පාද සමය සහ මේ සුගතිය කියන මේ දෙකම ලැබෙච්ච මේ මොහොතෙන් ජීවිතෙන් උපරිම ප්‍රයෝජන ගන්න උත්සාහ ගනිමු. මේ දහම් මාර්ගය යනවා කියන්නේ අප අපේ ජීවිතයට වටිනාකමක් ලබා දීම, ජීවිතයේ සතුට දිනු කිරීමට හේතුවක් වෙනවා විතරක් නෙවෙයි, විශේෂයෙන්ම අප මෙලොවට ජනිත කරපු අපේ අම්මා තාත්තට ඒක ලොකු ආශිර්වාදයක්. එයා මිය ගියා නම් එයා කොහේ හරි ඉඳගෙන අපි දිහා දැකලා සතුට වෙනවා. මේ ආත්මය අම්මා තාත්ත විතරක් නෙවෙයි, මීට කලින් ආත්ම භවවල අම්මලා තාත්තලා බොහෝ දෙනෙක් පින්නතුනි අපි දිහා බලාගෙන අප මේ සීල සමාධි ප්‍රඥා වඩනකොට එයා සතුට වෙනවා. එයාත් පින් අනුමෝදන් වෙනවා. බලන්නේ අතීත ඥාතීන්ටත් පින් අනුමෝදන් කරන හොඳම පින්කමක් ඔබ මේ කලේ කියලා හිතලා සතුටටපත් වෙන්න. ඉතින් එහෙම කටයුතු කරන්නට ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ ධම්මගේ අවසාන ප්‍රතිඵලය තමයි මේ අරසණිග මාර්ගයේ කරුණ සම්පූර්ණ කරගෙන සම්මා ඥාන, සම්මා විමුක්තිය සාක්ෂාත් කරගෙන අනිමිත්ත ශුන්‍යතාපහිනිත කියලා කිසිදු දෙයක හිත නොපිහිටන අනිමිත සමාධියට, ඒ වගේම හැම දෙයකම හේතුඵල ධම දකිමින් ඇතිවන ශුන්‍යත සමාධියත්, ඒ වගේම ඒ දැකීම තුළින් ඇතිවන කිසිම දෙයක් භෞතික කිසිම දෙයක හරවත් බවක් සාරයක් වශයෙන් නොගන්නා වූ අපඤ්ඤිත සමාධියත් කියන මෙන්න මේ ඉහළම සමාධිය කරාම අපි අපේ ජීවිත අපි රැගෙන යන්නට ඕන. අපේ ජීවිතේට අපි ධහමෙන් උපරිම ප්‍රතිලාභේ ලබා ගන්නට උත්සාහ ගන්නට ඕන. ඉතින් මේ ධහම් මගේ ගිහිල්ලා මෙලොව ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සුවපත් කරගෙන හැකි ඉක්මනින් මේ සසර ගමනේ නිදහස්ව නිර්වාණ උපදේශ සාක්ෂාත් කරගන්නටත් මේ උතුම් කුසලය ඔබ අප හැම දිනාටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛාන් භයං පන්තා ච නින්භයාන් සෝකම් පන්තා ච නිසෝකාන් හොන්තු සම්බේපි පානිනෝ දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා සාදු සාදු සාදු.